තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සතිය සූත්‍රයක් සාකච්ඡා කළා. ඒකේ ප්‍රශ්න එහෙම ගැටළු එහෙම තියෙනවා. ගිය සතියේ මේ එකට කාල වෙලා තිබුණේ නැහැ. මොකද ප්‍රශ්න තියෙනවද ගිය සතියේ සූත්‍රේ? අවස්ථා දෙකක් මෙහෙම දැන් ඒ විඥානය කියලා කියන්නේ අර නාම රූපවල තියෙනවනේ විඥානය ඒක තමයි. හැබැයි ඒක විපාක විඥානය. විපාක විඥානය කියලා කියන්නේ දැන් අපි මේ කරන කුසල් අකුසල් එහෙම තියෙනවනේ. ඒවා තියෙන්නේ කොහේද? ඒව පවතින්නේ කොහේද? ඒක විඥානය. එතකොට ඒක විපාක විඥානය. හොඳයි, දැන් ඉස්සරහට දැන් පටිච්ච සමුප්පාදයේ දැන් අපි එනවා. එතකොට තවත් තේරෙයි. මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්‍රයත්න කරනවා. විපාක විඥානය කියන්නේ කර්මයක් හේතුවෙන් හටගන්නා විඥානය. ඔව්. කර්ම ක්‍රියා රූපයක් වගේම විඥාන විඥානයක් ඇති වෙන්න පුළුවන් කර්මයක් කියලා. ඔව්. කර්මයේ හේතුවෙන් දැන් අපි හිතමුකෝ දැන් අපි රූපයක් දකිනවා. දැන් රූපයක් දැක්කහම ඒතර රූපයක් අපි හිතේ දැන් අපි හිතමු අපි හිතමු රුවන්වැලි සෑය කියලා මෙනෙහි කළා කියලා. ඒතර රූපයක් එනවානේ. ඒතර ඒ රූපය ගත්ත එක දැන් අපි හිතමු වේදනාවක් ඇති වෙනවා කියලා. ඒතර ඒ වේදනාව හරි ඒකත් එක්ක අපි හිතමු අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා තියෙනවා. එතෙන්දි කරපු ඒ සංඥා ටිකත් එනවා. ගියපු විදිය එහෙම මෙනෙහි කරන්න ඒ වෙනවා. ඇයි සංඛාර කියන්නේ චිත්තචෛතසික ධර්මිය සකස් වෙනවා. දැන් විඥාන දැන් ඒ ටික ඒ රූප ඒ රුවන්වැලි සෑය ඒ වේදනාව ඒ සංඥාව ඒ සංඛාර ටික ඔක්කොම තිබුණේ අර විඥානයත් එක්ක. ඒතොර අපි කරපු ක්‍රියාවක ඵලයක් තමයි විඥානය. තේරුණාද මට? කරපු ක්‍රියාවක ඵලයක්. හොඳයි. දැන් අපි ගිය සතිය ඉගෙන ගත්තා. ගිය සතිය ඉගෙන ගත්තා ආහාර සූත්‍රය. ඒ ආහාර සූත්‍රයේදී අපි මොනවද ඉගෙන ගත්තේ? ආහාර කීයක් තියෙනවා කියලා. හතරක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. මොනවද ඒ ආහාර හතර? කබලින්කාකාර ආහාරයක් තියෙනවා කිව්වා. ස්පර්ශ ආහාරයක් තියෙනවා කිව්වා. මනෝ සංජේතන ආහාරයක් තියෙනවා කිව්වා. විඥාන ආහාරයක් තියෙනවා කිව්වා. එහෙම අපි කතා කරගෙන ඇවිදින්නලා අපි කිව්වා මේ ආහාර හතර පවතින්නේ කුමක් නිදාන කරගෙනද? දැන් මත මෙනෙහි කරගන්න, මතක් කරගන්න. තෘෂ්ණාව නිදාන කරගෙන තමයි මොකක් පවතින්නේ? මේ ආහාර හතර පවතින්නේ. ඒක තෘෂ්ණාව කුමක් නිදාන කරගෙනද පැවතුනේ? තෘෂ්ණාව පවතින්නේ ඇයි? වේදනාව නිදාන කරගෙන. වේදනාව පැවතුන්නේ ඇයි? ස්පර්ශ නිදාන කරගෙන. ස්පර්ශය පවතින්නේ නාම රූප නිධාන කරගෙන. ස්පර්ශ පවතින්නේ සලායතන නිධාන කරගෙන. සලායතන පවතින්නේ නාම රූප නිධාන. නාම රූප පවතින්නේ විඥාන නිධාන කරගෙන. විඥානීය පවතින්නේ සංඛාර නිධාන කරගෙන. සංඛාර පවතින්නේ අවිද්‍යාව නිධාන කරගෙන. ඒ නිසා තමයි මහණෙනි මම දේශනා කරන්නේ මොකක් කියලාද? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියලා. ඒතුරු මුකී අවිද්‍යාවද කතා කරලා. දැන් එහෙමද අපි කතා කරන්නේ? මම ඒක හැදුනේ ඒක අවිද්‍යාව නිසා හැදු. මුකී අවිද්‍යාව නිසා. ඒතර සත්‍යෙ පුද්ගලයා අපි කතා කළානේ මුලදී. මොකද කතා කළේ? අපි කිව්වා සත්‍යෙ පුද්ගලයෙක් පණවන්න බෑ මේ ආහාර හතර නැතිව. තේරුණා? ඒතර පංචස්කන්ධයක් පවතින්නේ නැහැ මේ ආහාර හතර නැත්නම්. දැන් බුදුහාමුදුරන්ට රහතන් වහන්සේට තියෙන්නේ පංච උපාදානස්කන්ධයත් පංචස්කන්ධයත්. මොකද්ද නැත්තේ? උපාදානය නැහැ. තේරුණා? ඒත් ඒක පවතිනවා. මොකද්ද? පංචස්කන්ධේ පවතිනවා. ඒ පවතින්නේ කොහොමද? ඒත් මේ ආහාර හතර ඕන. එතකොට එතන මේ විඥානය වෙනස්සේ රහතන් වහන්සේගේ විපාකයේ සහිත විඥානයක් නෙවෙයි තියෙන්නේ, ක්‍රියාසිතක් තියෙන්නේ. එතකොට හොඳයි, අපි දැන් ඔක්කොම මේ සූත්‍රයෙන් විසඳගමු. හොඳයි. එතකොට දැන් අද සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. මේ සූත්‍රය ඇහුවද? මේක මොනවා ගැනද කියලා තිබුණේ? දැන් හපු එකෙන් මතකින් හැටියට කියමු අපි. මොන මොකක් ගැනද මේ විස්තර කරන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳව තමයි විස්තර කරන්නේ. දුරස් චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දක්වනවා මේ සත්‍ය විභංග සූත්‍රයේදී. මේක බොහොම වටිනවා. බොහොමත්ම හිත මේ යොදාගෙන මෙනෙහි කරමින්, අර්ථය ධර්මය මෙනෙහි කරමින් අපි මේක සාකච්ඡා කරන්න ඕන. හොඳයි. එවං මේ සුතං ඒකං සම්මයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍ර කෝ භගවා බික්කුවා මන්තේසි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතන ආරාමෙහි වැඩ ඉන්න වෙලාවේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. දැන් බුදුහාමුදුර සමහර වෙලාවට මේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම ස්වාමීනි අපිට අපිට නිවන පිණිස නැත්තම් හුදකලා වාසය කිරීම පිණිස මොකක් හෝ ධර්මකාරණාවක් ධර්මීය දේශනා කරන්න කිව්වම උන්වහන්සේ එම ආරාධනෙනුත් ධර්මය දේශනා කරනවා. මේ උන්වහන්සේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ අනාරාධිතව ධර්මය දේශනා කරනවා. එහෙම දේශනා කළොත් ඒ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යයට අදාළ දෙයක්මයි. අවබෝධ කටයුතු දෙයක්ම තමයි චතුරාර්ය සත්‍යයට අදාළ දේශනාවක්මයි කරන්නේ. දැන් මේකත් එහෙම එකක්. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරාම මේ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා උත්තර දෙනවා. තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපත්තනේ මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවිහත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මී. මහණෙනි තථාගතයන්න් වහන්සේ අරිහත් සම්බුද්ධ තථාගතයන්න් වහන්සේ බරණැස් නුවර මිගදායේ ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතා. අනුත්තර වූ ධම් සක නැත්නම් ධර්ම චක්‍රය නැත්නම් ධර්ම දේශනාව පැවැත්තුවා. අප්පතිවත්තියන් වෙන කෙනෙකුට කරන්න බෑ. අප්පතිවත්තියන් කාටද කරන්න බැරි? වෙන ශ්‍රමණයෙකුට, සමණියෙනවා, බ්‍රාහ්මණියෙනවා වෙන බ්‍රාහ්මණියෙකුට, ඒ වගේම දේවයෙනවා වෙන දෙවියෙකුට, මාරයෙනවා වෙන මාරයෙකුට, බ්‍රහ්මුණාවා බ්‍රහ්මයෙකුට, කේනචිවා ලෝකස්මේ, මේ තුන් ලෝක ධාතුවේ කිසිම කෙනෙකුට මේ අනුත්තර වූ ධර්ම චක්‍රය පවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් කාටද පුළුවන්? භාග්‍යවත් බුදු කෙනෙකුට පමණමයි. යදිදං චතුන්න අරිය සච්ඡං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං. එතකොට යදිදං චතුන්නං අරිය සච්ඡං, සච්ඡානං ආචික්ඛනා, මේ මොන නිරුත්තර වූ අනුත්තර වූ දේශනාවද පැවැත්වුවේ? යදිදං චතුන්නං අරිය සච්ඡාන, මේ චතුරාර්ය සත්‍ය ආචික්කනා, උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ඒ ඉසිපතන මිගදායේදී පැවසුවා. ආචික්කනා දේශනා කළා. පඤ්ඤපනා පැනෙව්වා. පට්ඨපනා උන්වහන්සේ මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා හරියට පහනක් දල්වලා මේ පහන කියලා පෙන්වන්නාසේ උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පෙන්නවා, තැබුවා, විවරණය කළ තැබුවා. විවරණා විභජනා උත්තානි කම්මං කතමේසං චතුණ්ණං දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා. උන්වහන්සේ මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචික්කනා, මේ දුක්ඛ ආර්ය සත්‍ය උන්වහන්සේ ආචික්කනා පැවසුවා. දේශනා කළා. පඤ්ඤපනා පැනෙව්වා. පට්ඨපනා ගෙනත් ලැබුවා. විවරණය කළා, විභාග කළා, ප්‍රකටව දැක්වුවා. උත්තානි කම්මං ප්‍රකටව දැක්වුවා. දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස, ඊළඟට දුක්ඛ සමුදයස්ස දුක ඇතිවෙන හේතුව උන්වහන්සේ මේ විදිහටම ආචික්කනා දේශනා පැවසුවා. ආචික්කනා දේශනා කළා. පඤ්ඤපනා පැනෙව්වා. පට්ඨපනා තැබුවා. මේක මේ මෙන්න මේකයි කියලා විස්තර වශයෙන් විභජන විස්තර කළ දැක්වුවා. උත්තානි කම්මං ප්‍රකටව දැක්වුවා. දුක් ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා. මේ උන්වහන්සේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවත් උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම තථාගතේන භික්කවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියන් ඉසිපතනේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. එතකොට උන්වහන්සේ මෙන්න මේ කියන කාරණා හතර චතුරාර්ය සත්‍ය මොකද? දුක ගැන දේශනා කළා. දුක හටගන්න හේතුව දේශනා කළා. දුක්ඛ නිරෝධය දේශනා කළා. ඒක අපි කිව්වේ නේ. දුක්ඛ නිරෝධය දේශනා කළා. පැනෙව්වා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දේශනා කළා. පැනෙව්වා. මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය බාරාණසියන් ඉසිපතනේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්ය. මෙන්න මේ කියන අනුත්තර වූ ධර්ම චක්‍රය තමයි උන්වහන්සේ බරණැස් නුවර ඉසිපතනේ පැවැත්වුවේ. ඒක කාටද කරන්න බැරි? වෙන මෙතුන් ලෝක ධාතු වෙන කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. ශ්‍රමණේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, මේ කිසිම කෙනෙකුට කේන චිවා ලෝකස්මින්ති කිසිම කෙනෙකුට කරන්න බැරි එකක් උන්වහන්සේ කළා. එතකොට එහෙම දේශනා කළා. කොහොමද මේ චතුරාර්ය සත්‍ය මේ විදිහට දේශනා කරලා කිසිවෙකුට දේශනා කරන්නට බැරි, පණවන්න බැරි චතුරාර්ය සත්‍ය මෙහෙම ඉසිපතනේ මිගදායේ උන්වහන්සේ දේශනා කළා, පැනෙව්ව මේ විදිහට දේශනා කළා. උන්වහන්සේ මෙහිම කාරණාවක් කියනවා. කොහොමද? සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, මහණෙනි, මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මේ සාමින් වහන්සේලා දෙනම සේවේත ආශ්‍රය කරන්න. භජේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, ළඟින් ඇසුරු කරන්න. කවුද? මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනම. පණ්ඩිතා භික්ඛු අනුග්ගාහක බ්‍රහ්මචාරීණං, මේ ව්‍යක්ත වූ බහුශ්‍රුත වූ පණ්ඩිත වූ මේ ස්වාමින් වහන්සේලා දෙනම අනුග්ගාහක සබ්‍රහ්මචාරීණං, සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නිවන පිණිස වීර්ය කරන උදවියට මේ මුන්වහන්සේලා දෙනම අනුග්‍රහය අනුග්‍රහ කොට පවතිනවා. සේයතාපි භික්ඛවේ ජානේති ඒවං සාරිපුත්තෝ. හරියට මේ සාරිපුත්ත හාමුදුරුවෝ වැදූ මව වගේ. සාරිපුත්ත හාමුදුරුවෝ වැදූ මව වගේ. සේයතාපි ජාතස්ස ආපාදේතා ඒවං කොමොග්ගල්ලානෝ. දරුව හැදුවෙන් පස්සේ වඩන කෙනා වගේ සුළු මව් වගේ තමයි කවුද? මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති. මේ සාරිපුත්තයන් වහන්සේ මේ පුහුදුන් උදවිය සෝතාපට්ටි ඵලේ පිහිටවනවා. පුහුදුන් උදවිය ධර්මය අවබෝධ කරවලා සෝතාපට්ටි ඵලේ පිහිටවන. ඒ නිසා මේ ආර්ය මාර්ගයට ඥානෙති බිහි කරනවා. තේරුණාද? එතකොට මොග්ගල්ලානෝ උත්තමත්තේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උතුම් වූ අරිහත්ත්වයේ දක්වා පෝෂණය කරනවා. තේරුණාද? ඒ නිසා මේ උතුමන් වහන්සේලා දෙනම ආශ්‍රය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්තෝ භික්ඛවේ පබෝති චත්තාරි අරිය සච්චානි විත්තාරේන ආචික්කිතුම් දේසිතුම් පඤ්ඤාපේතුම් පට්ඨපේතුම් විවරිතින් විභජිතුම් උත්තානිකාතුම්. මේ සාරිපුත්තයන් වහන්සේට පුළුවන් දක්ෂයෙක්, උන්වහන්සේ දක්ෂයෙක්. මොකටද? චත්තාරි අරිය සච්චානි විත්තාරේන ආචික්කිතුම්. මේ චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් දේශනා කරන්න උන්වහන්සේ දක්ෂයෙක්. මේ චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් දේශනා කරන්න, විස්තර වශයෙන් පනවන්න, විවරණය කරන්න, ප්‍රකටව දක්වන්න උන්වහන්සේ දක්ෂය. කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉදමෝච භගවා ඉදං වත්තා සුගතෝ උට්ඨායාසනා විහාරම් පාවෙසි. මෙහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ ඉදං වත්තා සුගතෝ උට්ඨායාසනා විහාරම් පාවෙසි. එහෙම මේ දේශනා කළ භික්ෂුන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ නැගිටලා යනවා. తత్రకో ఆయస్మా సారిపుత్తో అచిరప్ప కాంతస్స భగవతు బిక్కు ఆమంతేసి. మే సారిపుత్త మహారహతన్ వహన్సే భాగ్యవతున్ వహన్సే గిహిల్ల నుబో వేలావకి గియపు గమమ్మ ఉన్ వహన్సే మొకద కరన్నీ బిక్షున్ వహన్సే లావ ఆమంత్రణే కరనవ. ఆవుసో బిక్కవూతి బిక్షున్ వహన్సేలా ఆమంత్రణే కరనవ. ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චාසෝසු. මේ අවත්මී කියලා මේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ආයස්මා සාරිපුත්තෝ ඒතද වෝච. එහෙම ආමන්ත්‍රණය කළ මේ විදිහට දේශනා කරනවා. අර මුලින් කියපු කාරණා ටිකමයි. තතහගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. මේ ඇවැත්මී මේ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේ මිගදායේ උන්වහන්සේ අනුත්තර වූ ධම්මචක්කය ධර්ම දේශනාව පැවැත්තුවා. වෙන කිසිම ශ්‍රමණයකුට, බ්‍රාහ්මණයකුට, දෙවියෙකුට, මාරයෙකුට කරන්නට බැරි දේශනාව උන්වහන්සේ කළා. මොකක්ද? යදිදන් චතුන්නං ආර්ය සත්‍යානම්. මොකක්ද මේ චතුරාර්ය සත්‍ය දේශනාව? දුක්ඛස් ආර්ය සත්‍යස්ස. මෙන්න මේ දුක කියන එක උන්වහන්සේ දේශනා කළා, විවරණය කළා, විභජනය කළා. ඒ වගේම දුක්ඛ සමුදයස් ආර්ය සත්‍යස්ස. දුකට හේතු උන්වහන්සේ දේශනා කළා, ප්‍රකටව පැනෙව්වා. ඒ වගේම දුක්ඛ නිරෝධස් අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා, ආචික්කනා දේශනා, පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජන මේ දුක්ඛ නිරෝධය උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක නිරෝධ කරන ක්‍රමය පිළිවෙල උන්වහන්සේ දේශනා කළා. කවුද දේශනා කළේ? බුදුහාමුදුරුවෝ. කොතනද දේශනා කළේ? බරණැස ඉසිපතන ආරාමේ දේශනා කළා කියලා කවුද දැන් මේ කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන භික්ෂුන් වහන්සේට. තේරුණා? තාම සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කළේ නැහැ. බොහොම ඉස්සරහ බලනවානේ ගොඩක්. එතකොට දැන් බෝධිසත්වයන් වහන්සේට උන්වහන්සේට සක්විති රජ වෙන්න පුළුවන්කම තිබුණානේ නේද? දැන් අර වසවර්ති මහරයත් ඇවිල්ලා කියනවා උන්වහන්සේ ගිහි ගෙයින් නික්මෙන්න හදනකොට උන්වහන්සේට කියනවා තව සතියක් ඉවසන්න කියලා. මොකටද? සක්විති රජ වෙන්න පුළුවන්. මෙයා එක වීසකින් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ තව සතියක් ඉවසන්න ඔබ වහන්සේට පුළුවන් සක්විති රජ වෙන්න. එතකොට නමුත් උන්වහන්සේට ලෝකයේ යථාර්ථය තේරුණා. යථාර්ථය කියන්නේ මොකක්ද? ලෝකයේ මොකක් මතද පිටලා තියෙන්නේ? දුක මත. දුක්ඛෝ දැන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ලෝකයේ මොකක් මතද පිටලා තියෙන්නේ කියලා. දුක මත පිටලා තියෙන්නේ. මේ ලෝකය කියන්නේ මොකේද? ලෝකය කියලා කියන්නේ ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නහසයයි ගන්ධ සුවඳයි දිවයි රසයි ශරීරයයි ස්පර්ශයයි මනසයි ධර්මයි. මේන් එහාට ලෝකයක් තියෙනවද? ඒ ටික නැත්නම් ඒ ටික නිරෝධ නම් ලෝකයක් පනවන්න බෑ. ඒතකොට මේ ලෝකය ඇහැ මොකක් මතද පිහිටලා තියෙන්නේ? දුක මත. මේ දුක් කන මොකක් මතද පිහිටලා තියෙන්නේ? මේ ආයතන ටික මොකක් මතද පිටලා තියෙන්නේ? මේ ලෝකය මොකක් මතද පිටලා තියෙන්නේ? දුක මත. ඒක මේ බෝධිසත්වරයේ වශයෙන් ඉන්න කාලයේදීම උන්වහන්සේට තිබුණ දුක ලෝකයේ යථාර්ථය තේරුණා. යථාර්ථය කියන්නේ දුක. උන්වහන්සේට තේරුණා මොකද්ද? මේ සත්වෝ මරණයටපත් වෙනවා. සත්වෝ මරණයටපත් වෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව මේ සත්‍යෝ ඉපදුනහම දිරහා යනවා. දැන් වයසට යන්නේ නැත්තම් අනිත්‍ය වෙන්නේ නැත්තම් අනිත්‍ය වෙන්නේ නැත්තම් දුකක් අට ගන්න බෑ. තේරුණා? හැබැයි මේ දිරාය මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන හේතුව මොකද්ද? සත්‍යෝ දිරා යනවා. දිරා යන්න හේතුවයි සත්‍යෝ උපදිනවා. ඉපදුනේ නැත්තම් දිරන්නත් නැහැ. ඉපදුණු නිසා තමයි දිරා යන්නේ. දිරා යන නිසා තමයි අපි ලෙඩ වෙන්නේ. අපි මරණයටපත් වෙන්නේ. තේරුණා? ඒක මේක මේෙන් අත්මිදුනොත් කවුරු හරි. කොහින්ද? ඉපදීමෙන් අත්මිදුනොත්. ඒතකොට දිරා යනවද? දිරා යන්නේ නැහැ. මරණයටපත් වෙනවද? මරණයටපත් වෙන්නේත් නැහැ. තේරුණා? එහෙනම් මේකට විසඳුමක් හොයන්න තමයි උන්වහන්සේ මහා අභිනික්‍රමණයක් කළේ. මම මේක හැමදාම බුදු පූජා තියෙන කොටත් කියනවා. එතකොට උන්වහන්සේ මෙන්න මේකට විසඳුමක් කිව්වේ. ඒක නිසා උන්වහන්සේ විවිධ ආචාර්යවරුන් ළඟටත් ගියා. ඒ ආචාර්යවරුන් ළඟ උන්වහන්සේ අට සමාපත්තිය මේක දේව. ඒ වුණාට උන්වහන්සේට හොයාගන්න බැරි වුණා. මොකද්ද? දුකට මේ දුකෙන් අත් මිදෙන මඟ. මේ ඉපදීමෙන් අත් මිදෙන මගක් මරණයෙන් අත් මිදෙන මගක් උන්වහන්සේට හොයාගන්න බැරි වුණා. ඒ නිසා උන්වහන්සේ ඒ තැන්වලිනුත් නික්මිලා උන්වහන්සේ ගිහි සේනානි නම් ගමේ ඒ බෝධි මූලයේ උන්වහන්සේ විහිං මිසිත අවබෝධ කළා. දුක අවබෝධ කළා. දුක කියන්නේ මේ ඉපදීම දිරායෑම මරණයටපත් වීම පටන් ගත්ත මේ දුක උන්වහන්සේ අවබෝධ කළා. ඒට හේතුවත් අවබෝධ කළා. එතකොට දුකක් තියෙනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව අවබෝධ කළා. දුකෙන් අත් මිදීමක් තියෙනවා නම් ඒකට යන මගක් තියෙන්න ඕන. ක්‍රමයක් තියෙන්න ඕන. ඒ ක්‍රමයක් උන්වහන්සේ අවබෝධ කළා. ඔන්න ඔය කියන දුකෙන් අත් මිදීමත් අත් මිදීම සඳහා තියෙන පිළිවෙතත් උන්වහන්සේ අවබෝධ කරමින් උන්වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනු මෙන්න මෙහෙම මහණෙනි, ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනේ මිගදායේ මෙන්න මේ අනුත්තර දම්සක් ධර්ම දේශනාව පැවැත්තුවා, දම්සක පැවැත්තුවා කියලා උන්වහන්සේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි, කුමක්ද මේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ? දැන් මේ චතුරාර්ය සත්‍ය ගැන තමයි ඉස්සෙල්ලාම විස්තර කරන්නේ. එතකොට මහණෙනි, මොකක්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ? කියලා, ජාතිපි දුක්ඛ, ඉපදීම දුකයි, ජරාපි දුක්ඛ, දිරායම දුකයි, මරණම්පි දුක්ඛ, මරණය දුකයි, ශෝක පරිදේව දුක්ඛ දෝමනසු දුක්ඛ දෝමනසු පායාසාපි දුක්ඛ, යම්පිච්ඡන් නලබෙති තම්පි දුක්ඛ, සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. දැන් මේක අපි සරලව විස්තර කරගමු ඉස්සෙල්ලා. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකයි, ජරාපි දුක්ඛ, දිරායම දුකයි, මරණම්පි දුක්ඛ, මරණයටපත් වීම දුකයි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛ. ශෝක පරිදේව දුක් දෝමනස් කියන මේ සියල්ලක්ම දුකයි. යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. යමක් කැමැතිද ඒ නොලැබීම දුකයි. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් මොකද දුක? පංච උපාදානස්කන්ධය දුකයි කියලා දේශනා කළා. දැන් ඔන්න දැන් අකෝ අපි පටිච්ච සමුප්පාදී උමනා වෙනවා. දැන් මේ පටිච්ච සමුප්පාදයේ මොකක් හේතුවෙන්ද ජාතිය සකස් වුනේ? පටිච්ච සමුප්පාදයේ දැන් මතකයිද පටිච්ච සමුප්පාදයේ මොකක් හේතුවෙන්ද මේ ජාතිය සකස් වුනේ? භවය, භවපච්චය, ජාති. ඒක භවය හටගත්තේ ඇයි? උපාදානපච්චය භවෝ. ඊට පස්සේ උපාදානි හටගත්තේ ඇයි? සංහාපච්චය උපාදාන. එතකොට මෙන්න මේක මේ ඵලයක්. මොක ඵලයක් කියන්නේ? හේතු නිසා හටගත්තු විපාකයක්, ඵලයක් මහත්තයා. එතකොට මොකක්ද ඵලය? ඉපදීම, දිරායෑම, ලෙඩවීම, ඉපදීම, දිරායෑම, මරණයට පත්වීම, ශෝක පරිදේව, යමක් කැමැති දේ නොලැබීම. සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි කියලා මෙහෙම කියනවා. එතකොට මේක මොකක්ද? ඵලය. දැන් මේ මේ මේ මේ දැන් මේ මේ දැන් තියෙන්නේ මොකද්ද කට්ටිය කියලා? මොකක්ද? පංච උපාදානස්කන්ධයක් තියෙනවා. එහෙමනේ. පංචස්කන්ධේ පංචස් උපාදානෙ අයින් කළ පංචස්කන්ධය විතරක් තියෙනවද දන්නේ නැහැ. ජාති කියන්නේ ආමුදුරනේ පංච උපාදානස්කන්ධය හට ගැනීමනේ. ජාති ඉපදීම කියන්නේ. ඔව්. දැන් ඒක විස්තර කරනවා පල්ලේ හටනවා. ජාතිය කියන්නේ මොකද්ද? ජරාව කියන්නේ මොකද්ද? මරණය කියන්නේ මොකද්ද? එහෙම කියලා හොඳේ. එතකොට මෙන්න මේක මේ දැන් බෝධිසත්වයෙක් වශයෙන් ඉන්න කාලෙදිම උන්වහන්සේට තිබිච්ච ගැටලුවක් මේක. මොකද්ද? මේ ඉපදින්නේ ඉපදීම ගැටලුවක්. තේරුණා? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං. මේ කියන ටික ගැටලුව. මේකට විසඳුමක් තමයි උන්වහන්සේ හෙව්වේ. තේරවන්නේ. එතකොට මෙන්න මේ අර අපි දැන් මුලින් කතා කළා අර ආහාර සූත්‍රය හොඳට මතක් කරගන්න ඕන. දැන් තෘෂ්ණාව ඉපදුනේ ඇයි? ආහාර හතරෙහි තියෙන අවිද්‍යාව නිසා, නැත්නම් යථාර්ථය නොදැනීම නිසා තමයි තෘෂ්ණාව ඉපදුනේ. එතකොට ඒ තෘෂ්ණාව හේතුවේ මොකද්ද හටගන්නේ? තෘෂ්ණාවේ නිදහණය නෙවෙයි මං අහන්නේ. නිදහණය නෙවෙයි තෘෂ්ණාව හේතුවෙන් හටගන්නේ මොකද්ද? තෘෂ්ණාව හේතුවෙන් දැන් සතර ආහාරයේ තියෙනවානේ. ඒ සතර ආහාරයේ නිධානය මොකක්ද? ඒක පවතින්නේ තෘෂ්ණාව. තේරුණාද? එතකොට ඒ තෘෂ්ණාව හේතුවෙන් මොකක්ද පවතින්නේ? මම පටිච්ච සමුප්පාදයට දාන තණ්හා පච්චය උපාදාන. ඒක තමයි. ඔව්. ඒ කියන්නේ සතර ආහාරයේ යථාර්ථය නොදැනීම අවිද්‍යාව කියලා අපි කියවනේ නේද? මම පැටලවා ගන්න එපා. සතර ආහාරයේ යථාව නොදැනීම අවිද්‍යාව කියලා කිව්වා. එතකොට අවිද්‍යාව මේ සතර ආහාරයේ මොකක් නිදාන කරගෙනද පවතිනවා කියුවේ? තණ්හාව නිදාන කරගෙන. මං අහන්නේ නිදානිය නෙවෙයි, තණ්හාව හේතුවෙන් මොකද්ද හටගන්නේ? උපාදාන. තේරුණා? උපාදානිය කියන්නේ මොකක්ද? තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගැනීම. මොනවද තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගන්නෙ? තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගැනීම තමයි උපාදානය කියලා කියන්නේ. මොකක් තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගැනීමද? මම කියන්නේ දිට්ඨිය. ඔව්. තේරුණාද? එතකොට මොකක් තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගැනීමද? මෙන්න මේ සතර ආහාරයම තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගන්න. ඒ කියන්නේ මේ රූපය, මේ වේදනාවත්, මේ පංචස්කන්ධය, මේ රූපයත්, වේදනාවත්, සංඥාවත්, සංඛාරයත්, විඥානයත් කියන මෙන්න මේ පහ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගන්නවා. තණ්හා, දිට්ඨි, මාන වශයෙන් කියුවේ මොකක්ද? මේ රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය එක්ක මම වශයෙන් පනවනවා. එහෙම නැත්නම් මගේ වශයෙන් ගන්නවා. එක්ක මම කියලා ගන්නවා, එක්ක මගේ කියලා ගන්නවා, නැත්නම් ඒක තමයි මගේ ආත්මය කියලා ගන්නවා. තේරුණාද? එතකොට අන්න ඒ හේතුවෙන් තමයි උපාදාන, ඒකට තමයි උපාදාන කියලා කියන්නේ. උපාදාන කියලා කියන මොකේද? තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගැනීම. තේරුණා? එතකොට මේක, ඒ කියන්නේ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගන්නෙ මේ පංචස්කන්ධය තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ගන්නවා. ඒ කියන්නේ මේ රූපය, දැන්සේ වේදනාව, යම් සංඥාවක් වේනම් ඒ සංඥාව, මේ හිතේ හටගන්න යම් විඥානයක් වේනම් ඒ විඥානය, මෙන්න මේ ටික මමය, මගේ ආත්මය, මමය, මගේ, මගේ ආත්මය කියන දෘෂ්ටියෙන් ගන්නවා. ඒකට කියන මොකක් කියලාද? උපාදානය කියලා කියන්නේ. තේරුණාද? එතකොට එහෙම නොගන්න, එහෙම ගන්නකොට භවයක් පැන වෙනවා. මේක ඵලයක්. ඒ එහෙම ගත්තු නිසා තමයි මේ ඵලය ඇවිල්ලා තියෙන්නේ. මොන ඵලයද? මේ දැන් මනුසාත්ම භාවයක අපි ඉපදිලා දැන් මොකද්ද වෙන්නේ? දිරා යනවා. තේරුණා? තොර භවයක් පැනවිලා තියෙනවා. ඒ භවය තුළ හට ගැනීමක් තියෙනවා. එතකොට ඒක තුළ දිරා යෑමක්. ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඒ සියල්ලක්ම හට ගන්න. මේ කියන කාරණාව තේරෙනවද? ප්‍රශ්නයක් එහෙම අහන්න පුළුවන්. පැහැදිලිද? එතන තමයි අපේ අඳුරේ උපාදානයක් ඇති වෙන හැම වෙලාවකම භවයක් ඇති වෙනවා. ඇති වෙනවා. උපාදානිය තියෙන තුරු භවය තියෙනවා. එහෙනම් මොකද ප්‍රශ්න තියෙනවා? අහන්න ඕනි මොනවාද? ඒතකොට මේක තව පැහැදිලි වෙනවා. මම හිතාගෙන කියනවා කට්ටියට තේරෙනවා කියලා. නමුත් ඒ වුණාට දන්නේ නැහැ නේ. මම හරියට තේරෙනවද කියලා. ඒතකොට එහෙම අහන්න ඕනේ. ඒත් තණ්හා උපාදානිය තියෙන හැම මොහොතකම භවයක් පැනවෙනවා. ඒතකොට කවුරු හරි කෙනෙක් උපාදානිය දුරු කළොත් අන්නර ඵලයේ ටික නැති වෙනවා. මොනවද ඵල? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, පායාස කියන මේ ඵල ටික නැති වෙනවා. තේරුණා? මේක හොඳට පැහැදිලි වෙනවා තව ඉස්සරහට යනකොට. ඒතර දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සත්ත්ව පුද්ගල සංඥාවේ මේක දකින්න එපා. එහෙම දැකපු ගමන් හිතනවා එහෙනම් මේ ඊළඟ ජාතිය ගැන ඊළඟ ජාතියක් ඒ ජාතිය පැනවෙන්නෙම සත්ත්ව පුද්ගලෙක් පැන වුණොත්. තේරුණා? කියන්නේ මේක අනාගතයට දාලා දකින්න එපා. يعني ඊළඟ ආත්මේ පැනවිච්ච එක නෙමෙයි මේ කියන්නේ, මේ දැන් පැනවිච්ච එක. දැන් මේක හැදිච්ච එකනේ ප්‍රශ්නේ. දැන් මේක හැදිලා මේක හැදිලා මේ ක්‍රියා කරගෙන යන විදිහට තව එකක් හැදෙනවා. මේ හේතුවේ. ඒතර මේ හේතු ටික නැති කරගන්න නෙවෝනේ. නේද? එතකොට මේක දකින්න ඕන සත්ව පුද්ගල පඤ්ඤාක්තියෙන් තොරව. හොඳයි. එතකොට මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධයම පංච මේ දැන් අපි කිව්වා උපාදානය කියලා කිව්වේ මොකක්ද? මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් ගන්නවා. මොකද්ද ගන්නෙ? පංච උපාදානස්කන්ධය. එන්නේ එක ගත්තු නිසා තමයි මොකක් පැනවෙන්නේ? දැන් මේක ලස් පැහැදිලිවම කියනවා. මෙහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉපදීම දුකයි මහණෙනි. තේරුණා? දැන් මේ ඉපදීම දුකයිද නෝන්? ඉපදීම දුකයිද? හොඳයි. ඒකවල මේ වයසට යන එක දුකයිද සැපයිද? දුකයිනේ. තේරුණා? ඊට පස්සේදී මේ මරණයටපත් වෙනවා නම් ඒක දුකයිද සැපයිද? දැන් කෙනෙක් මේ හිතන්නකො මේ කිසිම වේදනාවක් නැතුව මරණයටපත් වෙනවා සැපයිද දුකයිද? දැන් කියන්නේ මරණය ගුහම දුක් ඉඳලා මැරෙන එක විතරයිද දුක? නෑ. එහෙනම් කෙනෙක් කිසිම දුකක් නැතුව ඒ හිටපු ගම එකපාරට මරණයටපත් වෙනවා. ඒක දුකයිද සැපයිද? මරණය කොහොම වුණත් දුකයි. ඇයියේ? තව ඉපදීම සකස් වෙන නිසා දුකයි. තේරුණා? ඒ නිසා ඒක කොහොම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එකපාරට මරුණු මාර සැපයි නේ කියලා. එහෙම මරණේ අපි එදාම කොයි වෙලාවකවත් සැපක් හැටියට දක්වන්නේ නෑ. ඇයියේ? ඒක හරි, අපි දන්නේ නෑ සැපට මැරෙනවද කියලා. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් කිසිම දුකක් නැතුව දැන් එකපාරටම නැති වුණොත් හොඳයි කියලා. දැන් අපි කියනවා හරි ඒකන හරි වාසනාවන්ත මරණ. එහෙම කියනව නේද? කවුරු හරි එකපාරට ඉඳලා ඒක හරි වාසනාවන්තම මරණය කොයි වෙලාවකවත් අපි එදාමේ සැපයි කියලා කතා කරන්නේ නෑ. හොඳයි. එතකොට මරණය දුක. එතින් මේ ශෝක පරිදේව දුක් දුම්නස් මේ හඬා වැළපී ඒ වගේම දුක් දුම්නස් මේ මානසික වශයෙන් ඇති වෙන ආතති මේවා යමක් අපි කැමති වෙන ඒවා නොලැබීම ඒවා දුකයිද සැපයිද? යමක් Taman කැමති ඒක නොලැබෙනවනะ දුකයිද සැපයිද? දුකක්. ආමුදුරනේ දැන් මෙහෙම හේතුව දැන් අපි මේ ජීවිතෙන් මැරෙන එක ඒක සැපක් කියලා හිතන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ ජීවිතෙන් ඉවර වෙලා මැරිලා ගියාට පස්සේ එතකොට ඉපදෙනවා තමයි හරියට මේ ජීවිතෙන් ගැලවිලා යනවා කියලා හිතන්න. ඒක මේ ජීවිතෙන් ගැලවිලා පොතන උපදීද කියලා දන්නේ නැහැ. ඔව් ඒක ඊට පස්සේ බලන්න වෙනවා. එතකොට දැන් ධර්මයක් ගෝචර කරගන්න බැරි තැනක ඉපදුනවා. මොකද වෙන්නේ? අපෝ දැන් හිතන්න සත්‍යයක් කියලා ඉපදුනා කියලා. හිතන්න එයාට තියෙන සංඥා හතරක් විතරයි. ආහාරය ගැන සංඥා තියෙනවා. ආහාර නිදිමත ගැන සංඥා තියෙනවා. බය ගැන සංඥා තියෙනවා. හැම වෙලාවෙම සත්තු ඉන්නේ වටපිට බල බල. තම වර්ගය අභෝ කිරීම ගැන සංඥාව තියෙනවා. ඉතින් එයින් එහාට සංඥා නැහැ. ධර්මයක් තේරුම් ගන්න ආපහු මේ සසර තුල අනාදිමත් සසරක ගමනක් තියෙනවා. මේ මරණය අන්තිම මරණය එහෙමනම් තමයි අන්නේ එහෙමනම් සැපයි. එතකොට හොඳයි. එතකොට මේ ඔක්කොම ටික හටගත්තේ ඇයි? දැන් අපි කිව්වා ඉපදීම දුක, දිරායෑම දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්, දෝමනස්ස දුක, යම්පිච්ඡන්න ලැබිති තම්බි දුක්ඛම්, මේ සියලුම දුක් හටගත්තේ ඇයි? සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය නිසා. තේරුණාද? එතකොට පංච උපාදානස්කන්ධය කියුව මොකද්ද? පංචස්කන්ධය කියන්නේ මොකේදද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට උපාදානස්කන්ධය කියුව මොකද්ද? අන්නේ රූපය මගේ කියලා ගන්නවා. මගේ මේ මගේ මම කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. දැන් අපිට යම් වේදනාවක් දැනෙනවා නම් අපි හිතනවා මේ වේදනාව මගේ කියලා. මේ වේදනාව මම කියලා හිතනවා. මේ වේදනාව මගේ ආත්මය කියලා අපි අවිද්‍යාව නිසාම අපිට එහෙම එකක් අපි එහෙම හිතනවා කියලාත් අපි දන්නේ නැහැ. තේරුණා? එන්නේ ඒක තමයි අවිද්‍යාව. කියන්නේ දැන් වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව මගේ කියලාමයි, මම කියලාමයි, මගේ ආත්මය කියලාමයි හටගන්නේ. එහෙම හටගන්නවා කියලා අපි දන්නේ නැහැ. තේරුණා? ඒ තමයි අපි හඳුන්නේ දැන්. එතකොට දැන් කෙනෙක් අපි තුම සතර සත්පට්ඨානේ වටින කෙනෙක් වේදනාවක ඇත්ටි ඔය සංඥාවෙන් දකිනවා නම් මේක මගේ නෙවෙයි කියලා දකිනවා නම් එතන ඉහට භවයක් සකස් වෙන්න විදිහක් නැහැ. අන්න හරි. එතකොට දැන් ආයාසෙන් එහෙම දැක්කත් භව සකස් වෙන්නේ නැති වෙන්න ඕනේ නේද? ඔව්. දැන් රහතන් වහන්සේ කෙනෙකුට හරි බුදුන් වහන්සේ කෙනෙකුට හරි ඒක ආයාසෙන් සිද්ධ වෙනවා. ආයාසෙන් වෙනවා. ඔව්. භාවනා කරන කෙනෙකුට ආයාසෙන් හරි බලන්න ඕනේ. ඔව්. එහෙම බැලුවහම භව සකස් වෙන්න බෑ. ඔව්. හරියට හරි. ඒ මොකද සද්දා, සති, විරිය, සමාධි, ප්‍රඥා. එතන තියෙන විරිය කියලා එකක්. ඒතර අපි ඒක කරන්න ඕනේ විරියෙම තමයි. ඒ පුහුදුන් කෙනෙක් ඒක කරකල යුත්තේම විරියෙන් තමයි. රහත් භාවයේ දක්වාම විරියෙන් කරන්න ඕන. විරියෙන් කරාම සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. ඒක යම් ඒ අරිහත්ත්වය දක්වා කෙලෙ අර තණ්හාව ඉතිරි නැතිව සිඳනකම් අපි ඒක වීරියෙන් කරන්න ඕන. ඒක සිඳුනහම අපිට වීරියෙන් කරන්න දෙයක් නැහැ. කත කිච්චෝ කියන්නේ එතකොට. එතකොට අපි වීරියෙන් කරන මොහොතේ අපිට භවයේ ඒකනේ සෝවාන් වෙනකොට භවය අඩු වෙනවානේ. තේරුණා? දැන් අපි සෝවාන් වෙන්නේ වීරිය කළානේ. එතකොට වීරියෙන් සිහිය පිහිටවගෙන මේ සෝවාන් තැනට යන්න ඕන. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන. එතකොට අපිට භවයේ ටිකක් අඩු වෙනවා. එතන සකුරුදාගාම වෙනවා. තවත් අඩු වෙනවා. අනාගාමී වෙනවා. තවත් අඩු වෙනවා. රහත් වුණොත් නැති වෙනවා. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය සංක්ෂිප්ත වශයෙන් කිව්වහම දුකයි. එතකොට දහමේ දුක හැටියට දක්වන්නේ මොකද්ද? විස්තර වශයෙන් කිව්වොත් එහෙම අපිට දක්වන්න පුළුවන්. විස්තර වශයෙන් කිව්වොත් එහෙම ඉපදීම දුකයි. දිරායෑම දුකයි. මරණය දුකයි. ඊට පස්සේ දුක් දුම්නා ශෝක පරිදේව උපායාස දුකයි. ඒ වගේම යමක් කැමති දෙහි නොලැබීම දුකයි. ඊට පස්සේ කෙටියෙන් කියනවනේ පංච උපාදානස්කන්ධය දුකයි. තේරුණාද? එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ පංච උපාදානස්කන්ධේ මේ රූපේ, මේ වේදනාවේ, මේ සංඥාවේ අපිට මොකක් හරි සංඥාවක් පහළ වුණාම ඒකත් එක්කම උපදිනව මොකද්ද? මේ මම කියන එක ඉපදිලා තියෙන්නේ. මගේ කියන එක ඉපදිලා තියෙන්නේ. එහෙම නැත්නම් මගේ මම තමයි මේ දකින්. මම තමයි මේ සංඥාව කියන එක ඉපදිලා තියෙන්නේ. තේරුණා? දැන් උදාහරණයකට කිව්වොත් එහෙම දැන් හිතන්නකෝ. දැන් බුදුහාමුදුරු පහළ වෙන්න කලින් නුත් උදවිය භාවනා කරලා ඔය අරූප ධ්‍යාන හිටන් වැඩුවනේ. ඒගොල්ලන්ට තියෙන සංඥාව. එතකොට ඒත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද? මේ ඒගොල්ලෝ හිතා ඉන්නේ මේ සංඥාව. ඒ සංඥාවස්සේ තියෙන මොකද්ද? මම කියන එක තියෙනවා, මගේ කියන එක, ආත්මය කියන එක තියෙනවා. ඒක දුරු කරගන්න තේරෙන්නේ නැහැ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනකම්. පසේ බුදු කෙනෙකුට ඇරෙන්නේ. හොඳයි. එතකොට ඔන්න ඔහොම දුක කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ මෙතන සත්‍යෙක් පුද්ගලයෙක් නෙවෙයි. මෙතන තියෙන මොනවද? ස්කන්ධ ධර්ම පහ. රූපස්කන්ධයක් තියෙනවා, වේදනා ස්කන්ධයක් තියෙනවා, සංඥා ස්කන්ධයක් තියෙනවා, සංකාර ස්කන්ධයක් තියෙනවා, විඥාන ස්කන්ධයක් තියෙනවා. ඒතර මේකේ තියෙන අවිද්‍යාව මොකද්ද? මේක අපි උපාදාන කරලා තියෙනවා. තේරුණාද? දැන් රහතන් වහන්සේට රූපය නැද්ද? වේදනාව නැද්ද? සංඥාවක් නැද්ද? සංඛාරයක් නැද්ද? විඥානයක් නැද්ද? තියෙනවා. එතකොට මොකද්ද නැත්තේ? අර ඒක මම වශයෙන් ගත්තු එක නැහැ. මගේ වශයෙන් ගත්තු එක නැහැ. මගේ ආත්මය කියලා පැනවිල්ල නැහැ. තේරුණාද? දැන් අපි මේක ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන. ඊට පස්සේ දැකගන්න ඕන. ඊට පස්සේ ප්‍රහාණය කරන්න ඕන. තේරුණාද? දැන් අපි දන්නේ නැතුව දැකගන්න පුළුවන්ද? දැකගන්න බෑ. දකින්න නැතුව ප්‍රහාණය කරන්න පුළුවන්ද? කරන්න බෑ. නිසා ඉස්සෙල්ලා දැකගන්න ඕන. ඊට පස්සේ ඉස්සෙල්ලා දැනගන්න ඕන. ඊට පස්සේ දැකගන්න ඕන. ඊට පස්සේ ප්‍රහාණය කරන්න ඕන. ඊට පස්සේදී දැන් අපි කියවනේ ඉස්සෙල්ලාම ජාතිපේ දුක්ඛ. දැන් අර විස්තර වශයෙන් දක්වනකොට අපි කිව්වා කෙටියෙන් දක්වනවා නම් මේ උපාදානස්කන්ධය දුකයි. දීර්ඝ වශයෙන් දක්වනවා නම් උපදීම දුකයි, දිරායෑම දුකයි, මරණය දුකයි, එහෙම කියලා අපි දැක්කුවා. දැන් ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කතමාචා උසෝ ජාති, මේ උපදීම කියන්නේ මොකක්ද කියලා දේශනා කරනවා. යා තේසං තේසං සත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තවතා ආයුනෝ සංහානී ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා. මොන ජරාව විස්තර කරපු ජාති. යා තේසං තේසං සත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති ඛණ්ඩානම් පාතු භාවෝ ආයතනං ආයතනානම් පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති. ඔන්න ජාති විස්තර කරපු හැටි කොහොමද? මහණෙනි, යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති, මේ එවත්නි දුක්ඛාරය සත්, එවත්නි ජාතිය කවරය, ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායෙහි යම් ඉපැත්මෙක්, මොනවට ඉපැත්මෙක්? ස්කන්ධයන්ගේ පහළවීමෙක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද? ඇවැත්නිමේ ජාතියයි කියනු ලැබේ. ඔන්නක තමයි සරල අපිට තේරුම් ගන්න පුළුවන් අදහස. එතකොට දැන් සත්‍යෝ, දැන් අපි දහමට අනුකූලව භව, භව කීයක් තියෙනවද? භව සත්‍ය උපදින භව, භව කීයක් තියෙනවද? තල කීයක් තියෙනවද? 31ක් තියෙනවා. ඒක කොටස් කීයකට බෙදෙනවද? තුනකට බෙදෙනවා. මොනවද? කාම භව, රූප භව, අරූප භව. ඒකට කාම භව කිව්වහම මොනවද අයිති වෙන්නේ? මේ මනුෂ්‍ය ලෝකයත් තව දිව්‍ය ලෝක හයකුත් ඒ කාම භවයට අයිති. එතකොට ප්‍රේත, තිරිසන්, නිරාසුර මේගොල්ලෝ මොකේටද අයිති වෙන්නේ? මොකේටද? කාම දුගති භව. ඒකත් කාම භවයේ තමයි. හැබැයි දුක විතරයි. ඒකේ සැප කියලා එකක් නැහැ. දුක විතරයි. එතකොට මෙන්න මේ 31 භවයේ සත්තානං තම්මි තම්මි ජාති, යන්නේ හට ගන්නවා. සංජාති මනාලිස හට ගන්න. දැන් ජාති කිව්වහම ජාති කියලා කියන්නේ හට ගන්නවා මේ. දැන් අපි හිතමුකෝ ජාති සංජාති කිව්වහම දැන් අපි සංජාති, සංජාති කියලා කියන්නේ මව් කුසක් තුල ඉස්සෙල්ලා පහළ වෙනවා. තේරුණා? එතකොට සං, ඒ කියන්නේ සංජාති සංසේදජකී එකතු වීමෙන් අපි මව් කුසක් තුල පහළ වෙනවා. ඒ පදාර්ථයන් එකතු වෙලා ඒ සුදුසු කාලේ අපි මෞකුසත් තුළ පහළ වෙනවා. දරේ අණ්ඩජ වශයෙන් උත් සත්‍යව පහළ වෙන බිත්තරවල සත්‍යව පහළ වෙන. අන්න එකට තමයි ಜಾති සංජාති කියලා කියන්නේ. ඊට පස්සේ ඔක්칸ති අබිනිබ්බත්ති. එතකොට සංසේජ අණ්ඩජ ජලාගුජ සංසේජද ඕපපාතික කියන මෙන්න මේ විදිහට සත්‍යව පහළ වෙනවා. රසේ එහෙම පහළ වෙනකොට කන්දහනම් පාතු භාව ස්කන්ධ ධර්මය පහළ වෙනවා. ඒ මොන ස්කන්ධ ධර්මවද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මය පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට ආයතනානම් පටිලාභෝ ආයතන ලැබෙනවා. අයං උච්චතා උසෝ ජාති. එතකොට දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි දැන් ඉපදිලා තියෙන්නේ. දැන් මේ ඊළඟට උපදින එක නවත්තන්න ඕනේ. දැන් මේ ඉපදීම නැවතුනොත් තමයි පිට තව භවයක් ඉපදීමක් නැති වෙන්නේ. එතකොට දැන් මේ අපි මනුස්ස ලෝකයේ මනුස්ස ජාතියෙහි හටගෙන තියෙන්නේ. අපි කුන්තියට හටගත්තා. එහෙම හටගත්තාම ආයතනානම් පටිලාභෝ. මේ ස්කන්ධ ධර්මය පහළ වුණා. ස්කන්ධ ධර්මය පහළ වුණේ මොකක් නිසාද? උපාදානය නිසා. දැන් උපාදානය නැත්නම් කොතනකවත් අණ්ඩජ වශයෙන්වත්, ජලහබුජ වශයෙන්වත්, සංසේදජ වශයෙන්වත්, ඕපපාතික වශයෙන්වත් ස්කන්ධයන්ගේ පහළවීමක් කියන්න බෑ. මොකක් නැත්නම්ද? උපාදාන නැත්නම්. එහෙම තිබුණ නිසා නේ මේ පහළ වුණේ. තේරුණාද? එතකොට ඒ පහළ වුණු නිසා මොනවද ලැබුණේ? ආයතන ලැබුණා. මෙන්න මේක ආයතන, මෙන්න මේකට කියනවා මොකක් කියලාද? ඉපදීම කියලා. යම් කිසි භවයක ස්කන්ධයන්ගේ පහළවීමත්, ඒ වගේම ආයතනයන්ගේ ලැබීමත් කියන මේ ටිකට කියනවා මොකක් කියලාද? ඉපදීම කියලා. කතමාචාවුසෝ ජරා. දැන් තේරුණාද මේ දුක කියන එක? තේරුණාද? ඔව්. දුක විස්තර වශයෙන් දක්වලා තියෙනවා. සම්සිද්ධ වශයෙන් අපි විස්තර කළා. ඊට පස්සේ ජරා, දිරායෑම, මේ ಜಾති හැටියට දැක්වීම මොකද්ද? යම් කිසි භවයක මේ ස්කන්ධයන්ගේ පහළවීමත්, ආයතනයන්ගේ පහළවීමත්. දැන් ඒකට කියන මොකක් කියලාද? ජාති, ඉපදීම කියලා. කතමා චාවුසෝ ජරා යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ ජරා ජීරණතා කණ්ඩිච්චං පාලිච්චං වලිත්තවතා ආයිනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකු අයං උච්චතා උසෝ ජරා. සර විස්තර වශයෙන් දුක දක්වද්දී ಜಾති, ඊළඟට මොකද්ද? ජරා. මෙන්න මේ ජරාව ගැන දැන් කියන ಜಾතිය ගැන කිව්වනේ. තේරුණා? දැන් මේ මොකක් ගැනද? ජරාව ගැන. මොකද්ද ජරාව කියලා කියන්නේ? මහණෙනි, තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා. දැන් හටගෙන තියෙන්නේ. දැන් හටගෙනනේ තියෙන්නේ. ඊළඟට මොකද්ද වෙන්නේ? ජරා, දිරා යනවා. මේ වයසට යනවා කියන්නේ මොකද්ද? දිරා යනවා. ජරා ජීර්ණතා, ඒක දිරීමක්, කණ්ඩිච්චම් කැඩුණු බවෙක්, පාලිච්චම් පළුදු වීමක්, වලිත්තවතා මේ හැමෙහි රැලි වැටීමක්, ආයුනෝ සංහානි ආයුෂයන්ගේ ගෙවීමක්, ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියන්ගේ මේරීමක්, නැත්නම් ඉන්ද්‍රියන්ගේ ඉඳුරන්ගේ ක්ෂය භාවයක්, වයසට යෑමක්, පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා. ඔන්නෝ තමයි කෙටියෙන් ජරාව කියලා කියන්නේ. එතකොට දැන් මේ ජරාව සකස් වෙන්නේ නැහැ. මොකක් නැත්නම්ද? ඉපදීම නැත්නම්. ඉපදීම සකස් වෙන්නේ නැහැ. මොකක් නැත්නම්? උපාදානය. උපාදානිය සකස් වෙන්නේ මොකක් නැත්නම්ද? අවිද්‍යා තෘෂ්ණාව නැත්නම් අවිද්‍යාව සහ තෘෂ්ණාව නැත්නම් මොකද අර අතනින් මෙතන මේ තණ්හාවයි අවිද්‍යාවයි කියන්නේ හැම වෙලාවකම එකට හටගන්නේ. හරියට කෝච්චිය යන්න බෑනේ, රේල් එක පීල්ලක් තිබුණා කෝච්චියට යන්න පුළුවන්. එහෙනම් දෙකම තියෙන්න ඕන. අන්න ඒ වගේ කොයි වෙලාවකවත් අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙවේලක පහළ වෙන්නේ නැහැ. තේරුණාද? එකට පහළ වෙන්නේ. එතකොට මේ ඉපදීම සකස් වෙන්නේ නැහැ. මොකක් නැත්තන්ද? උපාදානය නැත්තම්. උපාදානය සකස් වෙන්නේ නැහැ. මොකක් නැත්තන්ද? අවිද්‍යා තෘෂ්ණා නැත්තම්. එතකොට දැන් ඉපදුණු නිසා මොකද්ද වෙන්නේ? දිරා යනවා. කොහොමද දිරා යන්නේ? ඒ සත්‍යෝ ඒ සත්ත්වනිකා යන්නේ. දැන් දෙවියෝ නම් දිව්‍ය ලෝකේ තමයි දිරා යන්නේ. මිනිස්සුයෝ නම් මනුෂ්‍ය ලෝකේ දිරා යනවා. තිරිසන් සත්තු නම් ඒ තිරිසන් සත්ත්ව ලෝකේ දිරා යනවා. කොහොමද? කණ්ඩිච්ඡං කැඩුණු භවේ. දැන් මේ කැඩුණු භවේ කියන්නේ මේ දැන් මේ කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තවත. දැන් මේ අපි පුංචි කාලයක් තිබුණනේ අපිට. දැන් අර කිරිබොන වයස. ඒක ඊට පස්සේ මොකද උනේ? දැන් කෝයේ? දැන් කොයිද කියලා හොතේ? දැන් යාම නෙවෙයිද මේ ඉන්නේ කියලා හොතේ? යාම දින්නේ? ඈ? කිරිබොන්න. දැන් යාම දින්නේ? යා නෙමෙයිද ඉන්නේ? එහෙනම් මොකද්ද කියන්න වෙන්නේ? එයත් නෙවෙයි, එයා නොවන්නේත් නෙවෙයි. තේරුණාද? ඔහොම එහෙම හා. එයත් නෙවෙයි, එයත් නොවන්නේත් නෙවෙයි. හේතුඵලවාදීව පවතිනවා. එතකොට දැන් මොකද වුනේ? දැන් ඊට පස්සේ පොඩි කාලේ ඉස්කෝලේ යනවා එසත් තිබුණා නේ. අර අම්මගේ හරි තාත්තගේ හරි අතේ ලීලා ඉස්කෝලේ යන වයසකුත් තිබුණානේ. ඊට පස්සේදී තනියම ඉස්කෝලේ යන වයසකුත් තිබුණා. ඊට පස්සේ තරුණ වයසකුත් තිබුණා. දැන් ඊට කෝ? කණ්ඩිච්චම් පාලිච්චම්. අනේ මොකද උනේ? ඒ කැඩිලා දැන් ඉවරයි. දැන් ගන්න පුළුවන් දාපෝ. ගන්න පුළුවන්. ඒක කැඩිලා තියෙන්නේ දැන්. දැන් ගන්න. දැන් ඊ ටික ගෙවිලා ඉවර වෙනවා නේද? වලිත්තවත දැන් ඊ මෙන්න මේකට තමයි දිරා යෑම කියන්නේ. දැන් මේ ක්‍රමක්‍රමයෙන් ඊ ටික අත්තර ඒ ටික කැඩි යනවා. තේරුණා? වලිත්තවත කියන්නේ මේ එහෙම වෙනකොට මොකද වෙන්නේ? මේ හැම ඇඟ හැම මොකද වෙන්නේ? එන්න ප්‍රසන්න වෙනවද අප්‍රසන්න වෙනවද? මොකද වෙන්නේ? මේ හැම ඇඟේ හැම රැලි වැටෙනවා එනේ වලිත. ඒ තමයි ජර දිරා යෑම කියලා කියන්නේ. ආයුනෝ සංහානි. දැන් අවුරුදු අපි හිතමු යම් කිසි ආයුෂ ප්‍රමාණයක් ඇතිවනේ උප්පත්තිය ලබන්නේ. දැන් ඉන්නින්න මොකද වෙන්නේ අපි? ආයුෂට මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් ගිවි යන්නේ. හැබැයි අපි ඒක අමතක කරලා ඉන්නේ. නෑ. දැන් සත්‍ය පුදුන් සත්‍ය මොකද කරන්නේ? ඒක මේ මරණයට යනවා ආයුෂ ගිවිල යනවා කියන එක අමතක කරනවා. ඒක අමතක කරපු ගමන් මේ ලෝකයට බැඳෙනවා. තේරුණාද? දැන් අපි ඒක අමතක කරාම මේ සත්‍යය එහෙම අමතක කරාම මොකද වෙන්නේ? මේ ලෝකයට බැඳෙනවා. මරණයට යන ගමන අමතක වෙන. තේරුණා? මේ ඉන්ද්‍රියන්ට මොකද වෙන්නේ? දැන් ඕන ඉස්සර ඔහොම කන්නඩිය දාන්න ඕනේ නැහැ නේ කියන්නේ. නේද? ආ. ඉන්ද්‍රිය මොකද වෙලා තියෙන්නේ? පිරිහෙනවා. ඒවත් එතකොට මේ ශරීරයක් ලබන්නේ නැහැ මේ තුන් ලෝක ධාතුවේ දිරා නොවන. අනිත්‍ය නොවන දිරා නොවන ශරීරයක් ලබන්නේ නැහැ. ස්වභාවය. ඒක දිරා යන ශරීරයක්මයි මේ සියලු සත්‍යයන්ට පොදු උරුම. තේරුණාද? එතකොට ඉන්ද්‍රියානම් පරිපාකෝ, මේ ලැබෙන ඉන්ද්‍රිය ධර්මියෝ ක්‍රමක්‍රමයෙන් මොහද්ද වෙන්නේ? විරා යනවා. අයං උච්චතාවසෝ ජරා. මෙන්න මේකට කියන උඟක් කියලාද? ජරාව කියලා. විරා යෑම කියලා. දැන් ඕක පටිච්ච සමුප්පාදයේ කොහෙද හටගන්නේ? මොකක් නිසාද හටගන්නේ මේ විරා යෑම? ජාතිය නිසා. එහෙනම් ජාතිය හටගත්තේ කුමක් නිසාද? උපාදානය නිසා. උපාදානය හටගත්තේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. දැන් මේ ටික මොකද්ද මේ? ඵල. මේ ඵලයක් මේක. දැන් මේ ඵලය නිසා අපි තව හේතු හදනවා. මොකටද? ගමනට. දැන් මේ ඵලයක් නේ මේ. මේ ඵලය ලබාගෙන ඵලයෙන් අපි තව හේතු හදනවා. ඒක තමයි හේතු තමයි හදන්නේ, සකස් කරන්නේ. හොඳයි. ඊට පස්සේ දැන් අපි කාරණක් තුනක් කතා කරා. මේ දුක කියන එක කතා කළා. ඒක සංක්ෂිප්ත වශයෙන් උත් විස්තර වශයෙන් උත් කියන්නේ කොහොමද කියලා කතා කළා. ඊළඟට ජාති කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊළඟට ජරාව කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊළඟ කාරණාව තමයි මොකද දුකේ ඊළඟට දුක්ඛ සත්‍ය අපි දැක්කුවා. ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, එතන දක්වන්නේ මරණම්පි දුක්ඛ. මරණම්පි දුක්ඛ. මේ දැන් ලෙඩ වෙනවා තමයි. බක්කුල හාමුදුරන්ටත් අවුරුදු ගානකට සැරයක් කිමිහුමක් ගියා තමයි. හැබැයි නිරෝගී අයත් ඉන්නවනේ, තේරුණා? නමුත් මරණය කියන දැන් නිරෝගී වෙඳලා මරණයට පත් වෙන අය ඉන්නවනේ. දැන් තරුණ වයසේ කෙනෙක් නැති වෙනවා. දැන් එතකොට යා ලෙඩ වෙලා නෙවෙයිනේ. දැන් හිටපු ගමන් නැති වෙලා යන මොකක් හරි අනතුරකින් හරි මොකකින් හරි නැති වෙනවා. එතකොට ව්‍යාධිය ඒ ව්‍යාධිය නැත්තේ නෙවෙයි. ඒ නිසා සමහර තැන්වලදී මේ ධර්මයේ විස්තර කරනකොට මේ ව්‍යාධිය කියන කාරණාව සමහර තැන්වල දක්වලා තියෙනවා, සමහර තැන්වල නොදක්වා තියෙනවා. ඒකට හේතුව තමයි සත්වෝ ලෙඩ වෙලත් මැරෙනවා, ලෙඩ වෙන්නේ නැතුවත් මැරෙනවා. තේරුණාද? හැබැයි මරණය කියන ධර්මය දක්වන හැම වෙලාවෙම. නැත්තම් මං අතහැරලා කිව්වා කියලා හිතෙන්නේ. හොඳයි. කතමංචා උසෝ මරණං. මේ මරණය කියන්නේ මොකක්ද? යං තේසං තේසං සත්තානම් තම්මා තම්මා සත්ත නිකායා චුති වචනා වචනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාල කිරියා කන්දහනම් බේදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිතන්දිරියස්ස උපච්චේදෝ ඉදං උච්චතාවසෝ මරණ. මෙන්න එහෙම තමයි මරණය ගැන මම මේ සිංහල ටික කියන්නම්. එවත්නි මරණය කවරයත් ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්වනිකායෙන් යම් චුතියෙක් වචනාකාරයේ බිඳීමෙක් අතුරුදහනෙක් මෘත්‍ය සංඛ්‍යාත මරණේ කාලක්‍රියාවේ ස්කන්ධයන්ගේ බිඳීමෙක් ශරීරයාගේ නිස්කේපේ ජීවිතේන්ද්‍රයාගේ උපච්ඡේදයක් වේද එවත්නි මේ මරණය කියනු ලැබේ. එතකොට ඒ සත්ත්වනිකායන් වල ජීවත් වෙන සත්වයෝ දිව්‍ය ලෝකේ ඉන්නවා. ඒ සත්‍යෝ බ්‍රහ්ම ලෝකයේ ඉන්නවා. ඒ ලෝකයට අදාළ සත්‍ය තිරිසන් ලෝකයේ ඉන්නවා. ඒ ලෝක වලට අදාළ සත්‍යෝ මිනිස් ලෝකයේ ඉන්නවා. මේ අපි වගේ සත්‍යෝ. එතකොට මේ සත්‍යෝගේ මරණය කියලා කියන්නේ මොකක්ද? යං තේසං තේසං සත්තානං තම්මා තම්මා තස්ස සත්තනිකාය චුති. එයින් නික්මෙනවා. දැන් මේ ශරීරය මොකකින් හරි ඡේදනය වුණොත් මේ ශරීරය පවත්ත ගන්න බැරි වුණොත් මොකෝ වෙන්නේ? චුති තමයි. නික්මෙන්න වෙන්නේ. ඊට පස්සේ අන්තරදහන අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කිව්වහම මේ හොයාගන්න බැරි වෙන හැංගෙන එක නෙවෙයි. දැන් සමහර අය එනවා කොතනින් අතුරුදහන් වුණාද දන්නේ නැහැ. ඒ මොකද්ද? දැන් අතුරුදහන් වුණා කියලා කියන්නේ මොකද්ද? අතුරුදහන් වුණා කියන්නේ මෙතන තිබුණු පංචස්කන්ධය එතන පේන්න නැහැ. ඒකට කියනවා අතුරුදහන් වුණා කියලා. තේරුණ? එතකොට දැන් මේ මනුස්ස භවයේ ප්‍රකට වෙන පංචස්කන්ධය මේ මනුස්ස භවය තුළ ප්‍රකට වීම නැහැ. ඒකට කියනවා මොකක් කියලාද? අතුරුදහන් වෙනවා කියලා. ඊට පස්සේ අන්තරදානං මච්චු මරණ. මච්චු මරණ මේ මරණයට පත් වෙනවා. ඒ මච්චු මරණ කාල කිරියා කන්දානම් බේදෝ මේ ස්කන්ධයන්ගේ බිඳීමක් කලේබරස්ස නික්කේපෝ මේ ශරීරයගෙන් කලේබරස්ස කියලා කියන්නේ මේ ශරීරයට එකින් නික්මීමක් නික්කේපෝ ජීවිතේන්ද්‍රියස් උපච්ඡේදෝ ජීවිතේන්ද්‍රියෙහි බිඳීම ජීවිතේන්ද්‍රිය කියලා කිව්වේ දැන් අර අපි අභිධර්මයේ ඉගෙන ගන්නකොට මොකක්ද කතා කළේ හැම හිතක් සත්‍යයක් කියලා කියන්නේ සිතක්නේ ඒ හැම සිතකම තියෙන චෛතසික හතක් තියෙනවා ඒ හතේ තියෙන මොකක්ද ජීවිතේන්ද්‍රිය ඒක අපි උපදිනකොටම චුතියයි ප්‍රතිසන්දිය වෙනකොටම ජීවිතේන්ද්‍රියක් පහළ වෙනවා. අර ජීවිතේන්ද්‍රිය බිඳුණා. තව ඒ හේතුවෙන් තව ජීවිතේන්ද්‍රියක් හටගන්නවා. ඒක යම් කාලයක් පවතිනවා. එතකොට ඒක බිඳෙනවා. බිඳුණාම අපි කියන මොකක් කියලාද? මැරුණා කියලා. තේරුණා. දැන් සමහර වෙලාවට මේ දැන් මේ මෙන්න මේ මේ මේ දැන් මේ කයින් නික්මීමක් සිද්ධ වුණා. දැන් අපි දැන් මේ මේ මෑත කාලයේ කතා කරනවානේ මේ මනෝමය කය නික්මෙනවා කියලා. තේරුණා. මේ එහෙම එකක් අපේ දහමේ නැහැ. තේරුණා. එහෙම එකක් නැහැ. මනෝමය කය මේ ශරීරයෙන් නික්මුණොත් එහෙම ඒක මරණයේ හැටියට තමයි සලකන්නේ. කලේබරස්ස නික්කේපෝ. ශරීරයෙන් නික්මෙන්න බෑ. ඒ සමහර අය මේ ශරීරයේ තියෙන භවාංග සිත් කියලා. දැන් අපි නිදිය ගන්නවනේ. නිදිය ගත්තාම අපි ඇහැ තියෙනවද නැද්ද? කන තියෙනවද නැද්ද? තියෙනවා. ඉන්ද්‍රිය ඔක්කොම ටික තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? සිත භවාංග ගත වෙලා තියෙන්නේ. දැන් හිතන්නකෝ අපිට අපි ඒ වෙලාවේදී සිත භවාංගයි. භවාංග සිත් තියෙන්නේ. දැන් අපි මොකක් හරි දිහා බලලා දැන් අපි හිතලා ඒක අරමුණු කළා. අපි ටිකක් කියලා ඉන්නකොට භවාංග සිත් දහස් ගාණක් ඉපිදිලා නිරුද්ධ වෙනවා. ඒකින් තමයි ඒ භවාංග සිත් වලින් තමයි මේ භවය පවත්ගෙන යන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඒ භවාංග සිත් තමයි ඒ භවාංග සිත් රාශියක් නිරුද්ධ වෙනවා. තව අරමුණකට යනවා. ආපහු ඒ ඉවරුණාම ආපහු භවාංග සිත් රාශියක් උපදිනවා. ඊට පස්සේ තව අරමුණක උපදිනවා. ආපහු භවාංග සිත් ඒක ඉවර වෙනකොට භවාංග සිත් රාශියක් භවාංග සිත් ඇති වෙනකොට ක්ලේශ ඇති වෙන්නේ නැද්ද? භවංග සිත් තියෙනකොට ඒක ක්ලේශ තියෙනවා. ඒක තියෙන්නෙම අවිද්‍යාව මුල් කරගෙන. භවංග සිත් තියෙන්නෙම. දැන් අපිට සිහි නැති කරනවා කියන්නේ. අන්නේ සිහි නැති කරාම මොකද්ද තියෙන්නේ? භවංග සිත් දැඩි නිද්‍රාවකට සිතපත් වෙලා භවංග වශයෙන් තියෙනවා. ඒකට අපි දැන් අය පහසුවට කියන වචනේ තමයි යටිහිත උඩිහිත කියලා බෙදාගෙන තියෙනවා. අපි දහමනේ නෑ හැම එකක්. නමුත් ඒගොල්ලෝ පහසුවට හැම බෙදාගෙන තියෙනවා. එතකොට මේ මරණය කියලා කියන්නේ මොකක්ද? ඒ සත්වනිකායන්ගේ නික්මීමක් තියෙනවනම්. දැන් මනුෂ්‍ය ලෝකයෙන් නික්මුණු. තේරුණා? ඊට පස්සේ ඒක මරණය. අන්තරදාන මේ පංචස්කන්ධය මෙතන නොපෙනී ගියොත්. ඒ කියන්නේ හැංගුණා නෙවෙයි. නොපෙනී ගියොත්. මච්චු මරණ. මරණයට පත් වුණා. සර්සනේ දිවිනාර කියලා කිය හම් මේ ප්‍රාතනවද එතකොට පංචස්කන්ධයේ නොපෙනීමක් වෙනවනේ ඒක දැන් රහතන් වහන්සේලා එළිදි වුණා කියලා කියලා තියෙනවානේ. ඔව්. ඒක පංචස්කන්ධෙ වෙන දීච එක නැති නේද? ඔව්. ඒක මෙහෙම එකක්. ඒක දැන් මේ මේ මේ තියනවානේ මේ පරිසරයේ තියෙන මොනවද? සුද්දාෂ්ටකනේ. ආ. උන්වහන්සේලාට හැකියාව තියනවා මේ සිත භාවිතා කරලා තමන්ගේ පිරිසුදු සිත්චිත්ත සිත භාවිතා කරලා ධානය කියන්නේ ධානය උපදවාගත් උදවියට මේ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ මේ උන්වහන්සේලාට හැකියාව තියෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ගුණය කියන්නේ මේ සුද්දාෂ්ටක තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ අන්නගන්ධ රසෝජා කියන මේවා උන්වහන්සේලාට විශාල කිරීමේ හැකියාවත් කුඩා කිරීමේ හැකියාවත් ඒ සිතට තියෙනවා. එතකොට උන්වහන්සේලා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් භාවිතා කරගෙන තමයි උන්වහන්සේලා ඒ පාතිහාර පාන්නේ. එතනදී අතුරුදහන් වීමක් කරන්නේ නැහැ නේද? සබාවයකට. ඒක තමයි ඒකට වචනයක් තියෙන 이르දි. අතුරුදහන් වීමක් නෙවෙයි. ඒක වෙනතරට අරයි යනවා. දැන් අර දෙවි දැන් ඔන වචනයක් තියෙනවානේ දැන් දෙවිවරු අන්තර දහයින්සු අතුරුදහන් වුණා කියලා. දැන් මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් බණහන් ධම්මචක්ක සූත්‍රය බලන්න අවසානට. ඒතර මේ ඒ කියන්නේ මේ භවයට මනුෂ්‍ය භවයට පැමිණුණා බණහන්. හැබැයි අතුරුදහන් වුණා. තේරුණාද මහත්? අන්තර දහයින්සු කියලා ඒ භවෙන් නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ භවයකින් කවුරු හෝ චුති වුණා නම් ඒක අතුරුදහන් වීමක් තමයි. මච්චු මරණං කාලකිරිය කාලකිරිය කන්දහානම් බේදු කලේබරස නික්කවු ජීවිතේන්ද්‍රියස් උපච්ඡේදෝ ඉදං උච්චතාවසෝ මරණ මෙන්න මේ ජීවිතේන්ද්‍රිය මොන විලාවක හරි බිඳුනෝ දැන් මේ නහය කටය කවුරු හරි ඇවිල්ලා වැහුවොත් මොකද වෙන්නේ ශරීරයට පවතින්න බැරි වෙනවා එහෙම පවතින්න බැරි වෙනකොට මොකද වෙන්නේ ශරීරයේ ඇසුරු කරගෙන තමයි මොකක් පවතින්නේ පවතින්නේ. දැසි මේ ජීවිතේන්ද්‍රියට පවතින්න බැරි වෙනවා. එහෙම නම් මොකද වෙන්නේ? ජීවිතේන්ද්‍රිය ඡේදනය වෙනවා. මරණයටපත් වෙනවා. තේරුණා? එතකොට මොන මොහොතක හරි මේ ශරීරය කඩන් වැටෙන්න පුළුවන් නේ. දැම්මුත් පුළුවන් එළියට බහින කොටත් පුළුවන්. මේ පඩි පෙළේ වැල්ල කොහේ හරි ගිහිල්ලා ඔළුව ඇදුන. ඕන වෙලාවක ඕන තරම් අවස්ථා තියෙනවා මේ ශරීරය කඩන් වැටෙන්න. ඒ කඩන් වැටෙනකොට මොකද වෙන්නේ? ජීවිතේන්ද්‍රිය බිඳ වැටෙනවා. ජීවිතේන්ද්‍රිය බිඳ වැටෙනවා. එතකොට ආයුෂ ඉවරයි. උෂ්ණේ ශරීරේ නැති වෙලා යනවා. විඥාණයට පහළ වෙන්න බැරි වෙනවා. තුනේම නික්වීම කියනවා මරණය කියලා. හොඳයි. එතකොට මේ මරණය කුමක් නිසා හටගත්තද? ඉපදීම නිසා. එතකොට ඉපදීම කුමක් නිසා හටගත්තද? උපාදානය නිසා. හොඳයි. ඒ විදිහට හැම වෙලාවකම මේ පටිච්චසමුප්පාදයේ ගලප ගන්න ඕනේ. ඊළඟට කතමාචා උසෝ සෝපෝ. උන්වහන්සේ දේශනා කරනවා මහන්නේනි යවත්නි මේ ශෝකය කියලා කියන්නේ මොකක්ද? යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන වියතේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස සෝකෝ සෝචනා සෝ සෝචිත් සෝවිති තත් සෝවිත්ත තත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවසෝ සෝකෝ. මෙන්න මේ විදිහට තමයි ශෝකය විස්තර කරන්නේ. සරල අදහස කියනනම් එවත්නි ශෝකය කවරයත් එවත්නි අන්‍යතර අන්‍යතර ව්‍යසනයකින් සමන්නාගත වූ අන්‍යතර අන්‍යතර දුක්ඛයකින් පහරන ලද්දා වූ යම් ශෝකයක් සෝචනා යෙක් ශෝක කළ භවෙක් ඇතුළත ශෝකයක් අභ්‍යන්තර ශෝක පරි ශෝක පරිශෝකයක් වේද එවත් නිමේ ශෝකයයි කියනු ලැබේ. අයංකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝ සෝවි තත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවසෝ සෝකෝ. දැන් මේ අපිට කයේ ආබාධයක් හටගන්න අපි හිතමු වාතය කිපිනවා කියලා. මොකක් හරි මේ ටිකක් මේ බඩ පුරවලා දාලා ඇවිල්ලා හුස්ම ගන්න අමාරු ටිකක් අපහසුතාවයක් එනවා. මේක නිසා මොකක්ද ඇති වෙන්නේ? වේදනාවක් ඇති වෙනවා. මොන වේදනාවක්ද? දුක්. ඒක ඒක ඒක ඒ ඒ ඒ මොහොතේ ඒ කුසගෙන දැන් කුස නිර කුස පිම්බිලා එනවා නම් වාතය පිරිලෙනවා නම් ඒ මොහොතේ ඒ වේදනාව සම්බන්ධයෙන් සිතුවිලි පහළ වෙනවනේ. ඒක සතුට සිතුවිලිද පහළ වෙන්නේ? ඈ මොන සිතුවිලිද පහළ වෙන්නේ? දුක් සිතුවිලි. දැන් මොකුත්ම වේදනාවක් නැහැ. කය දින හොඳට. හැබැයි උනාට අපි මොකක් හරි කරපු එකක් ගැන මතක් වෙනවා. අතීතේ හරි අපිට කරගන්න බැරි වෙච්ච එකක් හරි මොකක් හරි සිතුවිලි පහළ වෙනවා අපිට බැරි වෙච්ච දෙයක් ගැන. එතකොට මොකද වෙන්නේ? දුක් වේදනාව කඩගන්න. සෝකෝ කියලා කියන්නේ අන්නර මේ අපේ කයේ හට ගන්න මේ වේදනා. ඒ සම්බන්ධයෙන් අපිට සෝකය පාන. හැබැයි කයේ වේදනාවකුත් නැහැ. හැබැයි මේ කයේ වේදනාවක් නැහැ. නමුත් මනසේ හට ගන්න අපිට බැරි වෙච්ච දෙයක් අපිට කවුරු හරි බැනපු එකක් හරි දොස් කියපු එකක් මොකක් හරි අපිට කරගන්න බැරි වෙච්ච එකක් හරි අන්න ඒකට කියන මොකක් කියලාද? සෝක දෝමනස්ස. එතකොට යෝකෝ ආවුසු අඤ්ඤතරඤ්ඤතරේන වියසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන කුට්ටස්ස. මේ සෝකෝ සෝචනා ශෝක කරන බව. මේ සෝ විතත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ. අර මගේ කයේ දැන් වේදනාවක් හටගත්තාම ශෝකය ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් අපේ හිතමුකෝ අතපය රිදෙනවා කියලා. ඒ වේදනාව සම්බන්ධයෙන් හිත උපදිනකොට මොකද්ද හටගන්නේ? ශෝකයක් හටගන්නවා. දෝමනස්ස සහගත සිත් පහළ වෙනවා. එතකොට අපිට එහෙම කයේ රෝගියකුත් නැහැ, අසනීපයකුත් නැහැ. හැබැයි අපි නිකම්ම හොඳට ඉන්නවා. පුටුවක් උඩට වෙලා හොඳට වාඩි වෙලා ඉන්නවා. එහෙම ඉන්න වෙලාවට අපිට සිතුවිලි පහළ වෙනවා. මේ අපිට බැරි වෙච්ච දේවල්, ඊට පස්සේ අතපසු වෙච්ච දේවල්, මොකක් හෝ දුක දනවන දේවල් පහළ වෙනවා. එහෙම පහළ වෙනවා. මම දන්නේ නැහැ මට විතරක් එහෙම වෙනවද කියලා. එතකොට එහෙම දේවල් පහළ වෙනවද? අන්න එකට කියනවා පරිසෝකෝ. සෝකෝ පරිසෝකෝ. එහෙනම් දුක්ඛ ශෝකය පරිසෝකය කියලා කියනවා. තේරුණාද? හොඳයි. එතකොට මෙන්න මේ කායික වශයෙන් ඇති වෙන ශෝකය, ඒ වගේ මානසික වශයෙන් ඇති වෙන ශෝකය කියන මේ ශෝකය උපදවන භවෙක් තියෙන අන්නේකට කියන මොකක් කියලාද? ශෝකය කියලා. මේ ශෝකය හටගන්නේ නැහැ. මොකක් නැත්තන්ද? මොකක් නැත්තන්ද? ඉපදීමක් නැත්නම් මේ ශෝකය හටගන්නේ. ඉපදුණු නිසායි මේ ශෝකය හටගන්නේ. මේ පළ ටික ගැන තමයි කියන්නේ තාම. කතමෝ චාවුසෝ පරිදේවෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන බියසෙනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තම් පරිදේවිතත්තම් අයං උච්චතාවුසෝ පරිදේවෝ. මෙන්න මේ දැන් අපි අර දුක්ඛ සත්‍යයේ අපි කතා කළා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ඊට පස්සේ මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්සුපාය ආසහ දුක්ඛ. එතකොට දැන් ශෝකය ගැන කිව්වා. දැන් කියන්නේ මේ මොකක් ගැනද? ශෝකෝ පරිදේව. පරිදේව කියලා කියන්නේ මොකක්ද කියලා සාරිපුත්ත සාමීන් වහන්සේ විස්තර කරනවා. ඇවැත්නි පරිදේවය කවරයත්, ඇවැත්නි අන්‍යතර අන්‍යතර ව්‍යසනයකින් සමන්නාගත වූ අන්‍යතර අන්‍යතර දුක්ඛයකින් පහරන ලද්දාහුගේ. එහෙනම් නම්ගොත් දක්වමින් හැඳීමක්, ගුණ කියා හැඳීමක්, නම කියා හැඳී හඬන අයුරෙක්, ගුණ කියා හඬන අයුරෙක්, නම්ගොත් කියා හඬන බවෙක්, ಗುಣ කියා හඬන බවෙක් වේද, ඇවැත්නි මේ පරිදේවයයි කියනු ලැබේ. ඒක නම් තේරෙනවා මං හිතන්නේ. නේ? දැන් අපි හිතමු අපේ හැමෝම මැරෙන උදවිය. අපි අපිට ළඟින් ආශ්‍රය කරපු, අපි හිතමු අපිට කන්න බොන්න දීපු අම්මා තාත්තා නැති වුණා කියලා. අපි මොකක් කිය කියඳලන්නේ? කොහොමද නන්නේ? සෝක පරිදේවනා කරන කොහොමද? අපි අනේ මගේ තාත්තා කියලා හඬනවා. නේ? මට මෙහෙම උඩ මෙහෙම මේ විදිහට සංග්‍රහ කළා. මට මේ විදිහට උදව් කළා. දැන් මම ඉවරයි කියලා හඬනවා. ඒ කියන්නේ නම කියලාත් හඬනවා, ಗುಣ කියලාත් හඬනවා. දැන් බුදුහාමුදුරු පිරිනුවන් පාන වෙලාවෙත් පුදුන්නයි මොකද කරේ? නම කියලාත් හඬනවා. උන්වහන්සේ අනේ විචර මේ සත්‍යයන්ට පිටුනා එහෙම කියලා ಗುಣ කියලා හඬනවා. දැන් පරිදේව කියලා කියන්නේ මොකද්ද? ශෝක සෝචනා කරනවා. නැත්තම් මේ අඬන්නේත් ඒක තමයි. සෝචනාවක් තමයි ඇඬීම. කොහොමද? ಗುಣ කියලා හඬනවා, නම කියලා හඬනවා. යෝකෝ සමන්නාගතස අඤ්ඤතරඤ්ඤ දුක්ඛ ධම්මේන පුට්ටස්ස. ඒ කියන්නේ දුක විසින් පහරන ලද දුක හිතට ආවහම දුකින් පෙළෙනකොට දුකින් දුක හටගත්තේ ඇයි? ඉපදීම නිසා. ඉපදීම හටගත්තේ ඇයි? උපාදානයේ නිසා. තේරුණානේ? දැන් ඒක නැත්තම් මේ දුක නැහැ. එතකොට මෙන්න මේ දුක විසින් පෙළන ලද, ඒ කියන්නේ අපි හැමෝම මේ දුක විසින් පහර කාලා තියෙනවා. තේරුණා? දැන් මේ හදන්නේ ඒ පහර කෑම බොහොම සීඝ්‍රයෙන් මේ ධර්මයේ නොදන්න කෙනාට මේක කුළු ගෙඩි පහරවල් වගේ වදිනවා. දැන් මේ උත්සාහ කරන්නේ මොකද්ද? මේක ටිකක් ඉරට පහරවල් ටිකක් වගේවත් කරගන්න. තේරුණා? ඊට පස්සේ පහර කෑම නවත්ත ගන්න අවසානයේදී. හොඳයි. එතකොට ආදේවෝ පරිදේවෝ, ඒ කියන්නේ නම කියලා හඬනවා, ಗುಣ කියලා හඬනවා. ආදේවි තත්තම් පරිදේවි තත්තම්, නම කියා හඬන බව, ಗುಣ කියා හඬන බව, අයං උච්චතාවසෝ පරිදේවෝ. මෙන්න මේකට තමයි කියන්නේ පරිදේව කියලා. මේ ඔක්කොම හටගatti දැන් අපි අඬනවාද? මේ ඔන්න දැන් විමලසේන මැරිලා, දැන් අපි අඬනවාද? ඇයි? විමලසේනත් එක්ක අපිට උපාදානය නැහැ. තේරුණා? දැන් එතකොට දැන් කාට හරි ආරංචියක් එනවා මේ බනහහා ඉදදී, ඔන්න අපේ කවුරු හරි ළඟම ඉන්න කවුරු හරි නැති වෙලා, දැන් මොකද වෙන්නේ? බන පැත්තක මොකද වෙන්නේ? දුක් ශෝකය හට ගන්නවා. ඊට පස්සේ ළඟම කෙනෙක් නම් මොකද වෙන්නේ? බන කිව්වත් කවන්නෑ, මෙතන අඬනවා. නැත්නම් එළියට ගිහිල්ලා හරි අඬනවා. තේරුණා? දැන් විමලසේන මැරිලා කිව්වට අපිට දුකක් නෑ, කමල් මැරිලා කිව්වට දුකක් නෑ. ඇයි? එහෙත් එක්ක අපිට උපාදානයක් නෑ. තේරෙනවා? මේ ප්‍රශ්න අහන්න ඕන. හොඳයි. එතකොට අපි මේ ಗುಣ කියලා අඬන්නේ, නම කියලා අඬන්නේ මොකක් වැඩි නන්ද? උපාදානය වැඩි නන්. තේරුණා? දැන් අපි කන්න දීපු බල්ලෙක් ඉන්නවා. දැන් කන්න දීපු බල්ල ඌ නැති වෙලා. දැන් අපි තව කෙනෙක් ඉන්නවා, එයා ආදරෙන් ගෙනල්ලා හදාගත්තු බල්ලා. දැන් ඌ හිටපු ගමන් නැති වෙලා. දැන් මොකේද දුක වැඩි? උපාදානිය වැඩි, එකේ දුක වැඩි. තේරුණානේ? එතකොට මේ ආදේවනා පරිදේවනා මේ ඔක්කොම තියෙන්නේ උපාදානිය නිසා. උපාදානිය නැත්තම් ඉපදීම නැහැ, ඉපදීම නැත්තම් මේ ටික නැහැ. කිසිම එක දැනගෙන මෙහෙම දෙයක් සිද්ධ වුණයි කියලා. මේ ඒගොල්ල බෞද්ධ පරිසරය අනුව නෙමෙයි එතනදී ඒගොල්ලන්ට අඳන තත්ත්වයක් දුකක් ඇති වෙනවා. එහෙම වෙන්නේ ඒ සිදුවීම ගැන, සිදුවීම ගැන, ඒ පුද්ගලයා ගැන නෙවෙයි. එතකොට ඒ සිදුවීම ගැන, ඒ සිදුවීම ගන්නවා. ඒ සිදුවීම උපාදාන කරනවා. ඔව්. එක්ක ක්‍රියාව, එක්ක පුද්ගලයා. ඔව්. ඒ ක්‍රියාව ඒගොල්ලෝ උපාදාන කරනවා අනේ මෙහෙමත් කියලා. ක්‍රියාව. එතකොට පුද්ගලයා දන්නේ නැහැ. පුද්ගලයා දැන් එයාට එතෙන්දී දැන් අපි හිතමු එතෙන්දී ඇති උනේ රේණුකා කියලා. දැන් ඒගොල්ලන්ට දුක තියෙන රේණුකත් එක්ක නෙමෙයි. නෙමෙයි. එතෙන්දී කමලසේනත් එක්කත් නෙමෙයි. ඒ සිද්ධිය සම්බන්ධයි. ඔව්. එහෙම නැත්නම් මනුෂ්‍යයෝ කියන ඒක ගන්නවා. මොකක් හරි උපාදානයක්. එහෙම එහෙම සිදුවීමක් එහෙම එකක් උපාදාන කරන්නේ නැතුව අල්ලන්නේ නැතුව දුක් වෙන්න බෑ. හොඳයි. කියන්නේ අවබෝධයෙන් අවධානයෙන් අහන. හොඳයි. එතකොට දැන් අපි කතා කළා දුක ගැන කතා කළා, ජාති දුක ගැන කතා කළා, ජරා දුක ගැන කතා කළා, මරණ දුක ගැන කතා කළා, ශෝක දුක ගැන කතා කළා, පරිදේවය ගැන කතා කළා. ඊළඟට කතමා චාවුසෝ දුක්ඛං. මෙන්න මේ දුක ගැන කතම් දුක කියන්නේ මොකද්ද? යංකෝ ආවසෝ කායිකං දුක්ඛං, කායිකං ආසාතං, කාය සම්පස්සජං දුක්ඛං, දුක්ඛං ආසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං. අවත්නි දුක කවරයත්, අවත්නි යම් කායික දුක්ඛයේ, කායික අමදුරයේ, කාය සංස්පර්ශයේ උපන් දුකේ නොමිහිරේ වේදනායේ වේද, අවත්නි මේ දුක්ඛයයි කියනු ලැබේ. එතකොට කායික දුක් තියෙනවා, තමනු දුක් තියෙනවා, මානසික දුක් තියෙනවා. එතකොට කායිකං කයට නොමිහි අමිහිරි දෙයක් ස්පර්ශ වෙනවා. ඒ කයට අමිහිරි දෙයක් ස්පර්ශ වෙනකොට මොකක්ද ඇති වෙන්නේ? කායික දුක හට ගන්නවා. මම කිව්වේ අර මේ කයට මොකක් හරි අමිහිරි දෙයක් ස්පර්ශ වෙනවා. එතකොට හටගන්නේ කායික දුක. කවුරු හරි දැන් කවුරු හරි කෙනෙක් ඇඟේ හැපිලා ගියොත් එහෙම මොකද වෙන්නේ? අපි හිතමු අපිත් එක දැන් ටිකක් හිත හොඳ නැති කෙනෙක් ඉන්නවා. දැන් යන්න තියෙන්නේ මෙතන මේ පොඩි දෙහිරෙන්නේ. එතන යනකොට නිකන් ඇඟේ වදිනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඇත්තටම වැදුනේ මේ යන්න ඉඩ නැතුව වෙන්න පුළුවන්. හැබැයි ස්පර්ශය, කායික ස්පර්ශය මේ අමිහිරීන ආසාතං කායික නීරසයක් නම් තියෙන්නේ. එතකොට හටගන්න මොකද්ද? කාය සම්පස්සජන් දුක්ඛං. අර ස්පර්ශය නිසා දුක හටගන්න. පිච්චෙන එක මොකද? ගින්දරකට පිච්චෙන එකක් ඒවාද? ඒ කියන්නේ එතන අපේ අත ගිනි දැල්ලකට මෙහෙර පිච්චුණා. ඒකත් කායික දුක. ඒකත් දුක. කායික දුක. ආසාතම් වේදිතං ඉදං උච්චතවසෝ දුක්ඛ. ඒතකොට මානසික වශයෙන් උත් අපි එතකොට ඒ වගේ දැන් නෝන ගත්ත එකම ගත්තත් එහෙම කය මොකට හරි පිච්චෙනවා. දැන් ඒක ගැන සිත පහළ වෙන්න ඒ කයේ වේදනාව දැනෙනවා. හැබැයි කාත් එක්ක තරහක් එන්නේ නැහැ. තමන් එක්කම ආවුත් මිසක කාත් එක්ක තරහක් එන්නේ නැහැ. නමුත් කායික දුක ගැන දුකක් තියෙනවා. ඒ ක්‍රියාව ගැන, ඒ කායික වේදනාව ගැන දුකක් තියෙනවා. ඒකට තමයි කියන්නේ දුක කියලා. ඊට පස්සේ කතමාචා වූසෝ දුක්ඛ දෝමනස්ස. මෙන්න මේක බොහොම වටිනවා. මේ කතමාචාවුසෝ දෝමනසං යංකෝ ආවුසෝ චේතසිකං දුක්ඛං, චේතසිකං ආසාතං වේදිතං මනෝ සම්පස්සජං දුක්ඛං, ආසාතං වේදිතං ඉදං උච්චතාවුසෝ දෝමනසං. මොන දෝමනස්ස දුක? ඒක කයට නෙවෙයි බලපාන්නේ. ඒක කොහෙටද? මනසට බලපාන දුකක් තියෙනවා. තේරුණාද? දැන් දැන් හිතේ හට ගන්න දුක අන්න හරි හිතේ හට ගන්න චිත්තසිකං මේ චිත්ත චෛතසික වශයෙන් හට ගන්න දුකක් තියෙනවා දැන් අපි අර ඇවැත්නි දෝමනස්සය කවරයත් ඇවැත්නියම් චෛතසික දුක්ඛේ චෛතසික අමුදුරේ මනෝ සම්පස්යෙන් හටගත් දුක්ඛ වේදනායික අමුදුර වේදනායික ඇද්ද ඇවැත්නි මේ දෝමනසයයි කියනු ලැබේ. ඒක තේරෙනවනේ නේද? අපිට දැන් මතක් වෙනවා අපේ හතුරු ඉන්නේ. ඉතින් හතුරු මිතුරෝ ඉන්නවා. කවුරු හරි අපිට අවඩක් කරපු කෙනෙක් මතක් වෙනවා. දැන් ඒතකොට මනසට නේක මතක්. එයා මෙතන දැන් පේන්නේ නැහැ. ඒතකොට එයා පේන්නේ නැතුව අපිට හිතට නැත්නම් මනසට එනවා. එහෙම වුණාම මොකද්ද? මනෝ සම්පස්සේ තමයි හටගන්නේ. ඒ නිසා මොකද්ද හටගන්නේ? දෝමනස්සය කියන එක හටගන්නේ. ඉතින් අපි මේ එක්ක මේ වගේ පිලිපිලි තමයි ඉන්නේ. තේරුණා? ජාති දුකෙන් පෙළෙනවා, ජරා දුකෙන් පෙළෙනවා, මරණ දුකෙන් පෙළෙනවා. ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ දුක් වලින් පිලිපිලි තමයි ඉන්නේ. හරියට මේ මුළු ඇඟටම ගිනි ඇවිලිලා තියෙද්දි අපි මේ ගින්න නිවා ගන්නේ නැතුව මේ කුස පුරව ගන්න මොනවා හරි හොයනවා. අන්න ඒ වගේ තමයි මේ ජීවත් වෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? මේ ගින්න නිවා ගන්න එකනේ. දැන් ඒක නෙවෙයි කරන්නේ. මේ හැම එකකින්ම පෙළෙනවා මේ ජීවිතේ. හැබැයි අර එහෙම පිලිපිලි මේ පවතිනවා. ඒක තේරුම් ගන්න නැතුව අපි අර මරණයට ගිනියන මිනිස්සයට හරියට දැන් රාජ නියෝගයෙන් මරණයට අරගෙන යනවා. ඒ අරගෙන යන මිනිස්සයට හරියට කැවිලි ගෙනත් දෙනවා. කැවිලි ගෙනත් දෙනවා මේ මොකටද? දැන් මිනිස්සයට සතුටු වෙන්න. ඊට පස්සේ මෝඩේ මොකද කරන්නේ? ওই කැවිලි කනෝ මරණය අමතක කරලා. තේරුණා? අන්න ඒ වගේ මෝඩ වැඩක් තමයි මේ කරන්නේ. මොකද්ද? බනහන එක නෙමෙයි. මොකද්ද? මේ අපි ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ වගේ පිලිපිලි ඉන්නවා. පිලිපිලි ඒ වුණාට අපි මොකද්ද හොයන්නේ? සැපයක් හොයනවා. හොඳයි. කතමා චාවුසෝ උපායාසෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤ තරේන භ්‍යාසනේන සමන්නාගතස් අඤ්ඤතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන කුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපාසිතත්තං අයං උච්චතාවුසෝ උපායාසෝ. මෙන්න උපායාසේ කවරියත් එවැත්නි අඤ්ඤතර අඤ්ඤතර වේසනයකින් යුත් ඌහුගේ අඤ්ඤතර අඤ්ඤතර දුක්ඛ ධර්මයකින් පහළ වූහුගේ යම් ආයාසයක උපායාසයක ආයාස ආයාසාකාරයක උපායාසාකාරයක ඇද්ද එවත්නි මේ උපායාසය කියනු ලැබේ. තේරුණා? හැබැයිට එතකොට දැන් අපිට හිතමු අපිට අප්‍රිය දැන් හිතන්න අපිට අපි කැමති නැති කෙනෙක් ඉන්නවා. කැමති නැහැ කියන්නේ මාවිද්‍යාව. හොඳේ. කැමති නැති කෙනෙක් ඉන්නවා කියන්නේ මාවිද්‍යාව. දැන් අවිද්‍යාව තුළ ඉන්න නිසානේ මේ ටික හටගන්නේ. ඒතර දැන් අවිද්‍යාව තුළ ඉන්න නිසා කැමති නැති කෙනෙක් එක්ක මෙහෙම වාඩි වෙලා ඉන්න වෙනවා. දැන් මොකද අපේ ආයාසය මොකටද? එතනින් නැගිටලා යන්න. අපි උත්සාහ කරන්නේ මොකේටද? ඕකින් ඈත් වෙන්න. ආයාසය නැගිටලා යන්න. උපායාසය මොකද්ද? ඈත් වෙන්න. තේරුණාද? ඒකට අන්න ඒ වගේ අපිට දුක එනකොට අපි ඒක අයින් කරගන්න වෙන මොකක් හරි කරන්න. එහෙම ක්‍රියා ටිකක් තමයි තියෙන්නේ. දැන් gedere ඉන්න එක දුකක් නම් මොකද කරන්නේ? වෙන තැනකට වෙලා ඉන්න. හැබැයි දුක නැති උනේ නැහැ. අර අර ඒක දුරුුනේ නැහැ. තේරුණා? ඒකට මෙන්න ඉන්නේ වගේ ක්‍රියා ටිකක් තමයි මේ කරන්නේ. දුරම් දුරේ දැන් දහම දන්න අය පඬිති ආශ්‍රය කරන්න දුර්වල ආශ්‍රය කරන සුදුසු නැති අය ආශ්‍රය කරන්න එපා කියන ධර්මයේදී එතකොට අපි දැන් ආශ්‍රය කරන සුදුසු නැති පුද්ගලයෙක් හරි සමාගමක් හරි නම් එතනින් අයින් වෙලා යන්න හිතෙන එක ඒකත් වගේ. ඔව් ආශ්‍රය කරන්න එහෙමයි. එතකොට මෙහෙමයි. දැන් අසේවනාච බාලන ඔව් පණ්ඩිතානන්ද සේවනා. එතකොට මෙහෙම බලන්න ඕන. තේරුණාද මහත්තයා? ඔහුට අනුග්‍රහය පිණිස දැන් අපිට මෙහෙම මේ මේ විදිහට හිතන්න පුළුවන්. මම මෙතන නිවි හැනහිල්ලෙන් හිටියොත් නිවි සැනසීම දැන් මම නිසකස් කරගන්න ඕන. දැන් බාලයෙක් ළඟ ඉන්න වෙනවා. තේරුණා? දැන් මට එතන ඉඳලා කලබල සිතක් ඇති වෙනවා නම් මගේ ඒක මගේ දුර්වලකම. ඒක මං අපි උත්සාහ කරන්න ඕනි. ඒ බාලය ළඟදී මගේ හිත අර බාලයෙක් බවට පත් නොවි සකස් කරගන්න. පණ්ඩිතයෙක් පණ්ඩිත භාවයෙන් පවත් ගන්න. ඒ කියන්නේ අරයා කෙරෙහි එක්ක කරුණාවෙන් එක්ක මෛත්‍රියෙන් කුමන හෝ එක්ක ධාර්මික ආකාරයකට ඒ දිහා බලලා තමන්ගේ හිත සකස් කරගන්න තමයි උත්සාහ කරන්න. එතකොට දැන් එහෙම අපිට දිගටම ඉන්න වෙනවා. කාත් එක්ක හරි එයා පව් වැඩම කරනවා, අකුසල්ම කරනවා, තමන්ට වඩා දැන් තමන්ට ඕනි නිවන පිණිස වීරිය කරන්න. නමුත් තව කෙනෙකුට ඕනි මේ පස් පවුම කරන්න. එතකොට අපිට අපේ ආධ්‍යාත්මයේ මේක පිණිස අපි අයින් වෙන්න ඕන. ආධ්‍යාත්මයේ ඒකට කරුණු කියලා දෙන්න ඕන. තේරුම් ගන්නෙත් නැත්නම් උහුත් එක්ක වාසය කිරීම තමන්ගේ ආධ්‍යාත්මයට බාධාවක් කියලා තේරෙනවා. ඒකට අයින් වෙන්න ඕන. හොඳයි. ඒකට ඒකේ එහෙම තේරු ඒක ඉතින් දැන් අඟුලිමාල කියලා කියන්නේ බොහොම පව් වැඩ කරපු කෙනෙක් නේ. බුදුහාමුදුරුව ඒ ඔහු කෙරෙහි අනුකම්පාව දැක්ුවේ නැත්නම් ඌට නිවන් අවබෝධ කරන්න බෑනේ. දැන් අපි හිතුවොත් එහෙම එයා හරි බාලේ පව් වැඩමයි කරන්නේ. ඒක නිසා මේ ආශ්‍රය කරන්න හොඳ නෑ කියලා ඇතහැරියා නම් මොකද වෙන්නේ? තාම සංසාරේනේ. ඒ නිසා අපි බලන්න ඕන ඌට යමක් තේරුම් ගන්න පුළුවන් විදිහට අපිට යමක් කරන්න පුළුවන්ද? ඊට පස්සේ එහෙම පුළුවන් නම් කරනවා, බැරි නම් අයින් වෙන එක තමයි කරන්නේ. දේවදත්ත හාමුදුරුව කෙරෙහි බුදුහාමුදුරු කොහොමද පිළිපැද්දේ? උත්සාහකලා ධර්මයේ කියන්නේ නම් තේ ගෝචර වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? එයාට කරන දේවල් කරන්න දීලා බුදුහාමුදුරු අමනසේ ගැන මෙනෙහි කිරීමක්වත් නැහැ. හොඳයි. එතකොට උපායාසෝකෝ යෝකෝ ආවසෝ අඤ්‍යතරඤ්‍යතරේන. එතකොට මේ මෙන්න මේ ධර්මයේ නොදන්නා කම නිසා තමයි අපි තුල මේ ආයාස උපායාස හටගන්නේ. තේරුණා? දැන් අපිට ධර්මයේ දන්නවා නම් තරහ ගෙනත් එක්ක නම් වාඩි වෙලා ඉන්න තියෙන්නේ. මේ මොහොතේ ඒක නම් වෙලා තියෙන්නේ. අපි ඒකට අනුව මෙතන හදාගන්න, හිත හදාගන්න. තේරුණා? එතකොට දැන් අපි හොඳක් කෙනකොට හොඳ රැක ගන්න ආයාස කරනවා. දැන් හිතන්න අපිට දැන් මේ ලස්සන දෙයක් දකින්න තියෙනවා. දැන් ලස්සනයි කියලා කියන්නේ අවිද්‍යාවනේ. දැන් ඒක රැක ගන්න අපි උත්සාහ කරනවා. ඒකට උපායාස කරනවා. දැන් නරක දෙයක් වුණ ඒක ඒකෙන් ඈත් වෙන්න ආයාස උපායාස කරනවා. තේරෙනවනේ? ඉතින් මේ හැම පැත්තෙම පෙළෙනක තමයි වෙන්නේ. ආ මෙන්න මේක හරි වටිනවා. මෙන්න මේ කාරණා. කතමංචා උසෝ යම් පිච්චන් නලවිදි තම්පි දුක්ඛා. දැන් අපිට කියන්න පුළුවන් යමක් මහණෙනි කුමක්ද යමක් නොලබීම දුකයි කියලා කියන්නේ. ජාත් දැන් අපිට දැන් කඩේට යනවා. කඩේට යන්නේ මොනවගෙන සීනි ගේන. දැන් සීනි කියන්නේ යා කඩේ සීනි නෑ. තේරුණාද? දැන් ඒක දැන් මේ යම් පිච්ච එතකොට කෙනෙකුට කියන්න ඕනවා යම් පිච්චන් නොලවති තම්පි දුක්ඛන්නේ. යවන්න කැමති දේ නොලවීම දුකයි කියලා. ඒ දුක නෙවෙයි මේ කියන්නේ. තේරුණාද? දැන් ඔය තර්කවලට ගොඩනගා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ජාති දුක කියන්නේ මොකද්ද? ජරා දුක කියන්නේ මොකක්ද? ව්‍යාධි දුක කියන්නේ මොකද්ද කියලා එකින් එකට විස්තර කරලා තියෙන දහමේ අන්න එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ අර්ථ වලින් හදා ගන්න ඕනේ. තේරුණා? එතකොට කතමංචා උසෝ යම් පිච්චන් නලබිති තම්පි දුකම් මහ ඇවැත්නි මොකද්ද මේ කැමති දේ නොලැබීම දුකයි කියලා කියන්නේ. බලන්න කියන දේ. ජාති ධම්මානං ආඋසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් න ජාති ධම්මාස්සාම නචතෝ නච වතනෝ ජාති ආගච්ඡෙය ආගච්ඡෙයාති. එවත්නි මේ ආඋසෝ යම්පි ජාති ධම්මානං ආඋසෝ සත්තානං ඒවං ඉච්ඡා. මේ ඉපදුණු සත්‍යය මෙහෙම කැමති වෙනව මොකද්ද? අහෝ වතමයන් න ජාති ධම්මා අස්සාම මට ඉපදීමක් නොවේ නම් බොහොම හොඳයි කියලා කැමති වෙනවා. කැමති වුණාට එහෙම වෙනවද? එහෙම දැන් අර කඩේ කියලා සීනි ගන්න එක නෙමෙයි. එහෙනම් මොකද? අපි මේ ජාති ධම්ම ඉපදීම මේක නූණ නම් හොඳයි කියලා අපි හිතනවා. තේරුණා? එතකොට නමුත් එහෙම අපි එහෙම කැමති වුණාට ඒක එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. නච වත නෝ ජාති ආගච්ඡේ යන්ති. මට ඉපදීමක් කියන්නේ නැත්තම් බොහොම හොඳයි කියලා හිතනවා. නමුත් එහෙම වෙනවද කැමති වුණාට? එහෙම කැමති වුණාට වෙන්නේ නැහැ. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදං පියම් පිච්ඡන්න ලපති තම්පි දුකං. මේක කැමැත්තෙන් ඉෂ්ට කරගන්න පුළුවන් එකක් නෙවෙයි. එනිසා ඉදං පියම් පිච්ඡන්න ලපති තම්පි දුකං. මෙන්න මේකට කියන මොකද්ද? යමක් කැමතිද ඒ නොලැබීම දුකයි. දැන් අපිට ඕනි මොකද්ද? ඉපදීම නැත්නම් දුකක් නැහැනේ. දැන් එන ඉපදීමේ දුක අයින් කරගන්න ඕන. හැබැයි ඒක කැමැති වෙලා කරන්න පුළුවන්ද? බෑ. එහෙම කරන්න බෑ. එතකොට ජරා ධම්මානං ආඋසෝ. මේ කියන අර මුලින් කියපු ටික දැන් මොනවද? අපි අර දුක හැටියට දැක්කේ ඔය මාත ජාති විදුක්ඛ ජරා විදුක්ඛ. ඒක කෙනෙක් කැමති වෙනවා මේ දිරා යන්නේ නැත්තම් හොඳයි. දිරා යනවට කැමතිද? දිරා යනවට කැමති නෑනේ. එතකොට කෙනෙක් අපි හිතනොත් දිරා යන්නේ නැත්තම් හොඳයි. හැබැයි එහෙම කැමති වුණාට ඒක වෙනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම දිරා නොයන්න කැමති වෙලා කැමති වූ පළියට ඒක සිදු නොවී තියෙන්නේ නෑ. අපි දිරා යනවා. එතකොට ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තානං. මේ ව්‍යාධි ලෙඩ වෙන එක සත්‍යෝ කැමතිද ලෙඩ වෙනවට? කැමති නෑ. හැබැයි කැමති අකමැති වුණා කියලා නොවී තියෙනවා ලෙඩ වෙන. මරණ ධම්මානං ආවුසෝ. මරණය සත්‍යෝ කැමතිද? මරණය කැමති නෑ. හැබැයි එහෙම අකමැති වුණා කියලා සිදු නොවී තියෙන්නේ නෑ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ධම්මානං. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සත්‍යව කැමතිද? කැමති නෑ. හැබැයි අකමැති වුණා කියලා සිදු නොවී තියෙන්නේ නෑ. සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වත මයං න ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ධම්මා අස්සාම නච වතනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආගච්ඡෙයුන්තින් නොකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදං පියම් පිච්ඡන් ලදී තම්පි දුක්ඛං. මෙන්න මේකට තමයි කියන්නේ සත්‍ය ශෝක පරිදේව ජාතියට කැමතිත් නැහැ, ඉපදිනවට කැමතිත් නැහැ, දිරා යනවට කැමතිත් නැහැ, ලෙඩ වෙනවට කැමතිත් නැහැ, මරණයට කැමතිත් නැහැ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලට කැමතිත් නැහැ. හැබැයි එහෙම කැමති නූණ කියලා ඒක සුදු නොවි තියනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලා? යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ උන් නෝකට. ඒ කැමැති උන් පලියට වෙන්නේ නැහැ. කඩේ ගිහලා සීනි ගන්න එක නෙවෙයි. දැන් ඔහො දැන් මෙහෙම කියලා තිබුණ නැත්තම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මේක තර්කවලට ගන්න එහෙම. එහෙම කොහොමද කියන්නේ? කඩේ ගිහිල්ලා සීනි ටික තිබුණොත් දුකක් නැහැ නේ කියලා කියයි ඊට පස්සේ. ඔව්. හරි දේවල් නෙවෙයි. හොඳයි. කතමාචා උසෝ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් දැක්කුවා දුකෙහි සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් මොකද්ද දුකයි කියලා කිව්වේ? පංච උපාදානස්කන්ධය දුක්ඛ. රූප උපාදානස්කන්ධෝ, වේදනා උපාදානස්කන්ධෝ, සංඥා උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඤ්ඤාණ උපාදානස්කන්ධෝ, ඉමේ උච්චතා උසෝ සංකිත්තේන පංච පාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මෙන්න මේ එතකොට මේ අපි කිව්ව රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් අපි මෙන්න මේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන එක මේ සත්‍යෙ මොකක් කරගෙනද තියෙන්නේ? උපාදාන කරගෙන තියෙන්නේ. උපාදානය කියලා අපි මොකක්ද සඳහන් කළේ? මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්ම වශයෙන් අරගෙන තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි මොකක් පැන උනේද? තණ්හාවචය උපාදාන උපාදානපච්චය මොකද්ද පැන උනේ? භවය භවපච්චය ජාති. ඒ ඔක්කොම පැන උනේ මොකක් නිසාද? උපාදානය නිසා. තණ්හාව උපාදාන තණ්හාවනේ තණ්හාව තමයි මොකක් කළේ? උපාදාන. තේරුණානේ? අර තණ්හා මාන දිට්ටි මේ තුන මතක තියාගන්න. තණ්හා වශයෙන් මාන වශයෙන් දිට්ටි වශයෙන් ගන්නෙ මොකක්ද? පංචස්කන්ධේ වශයෙන් ගැනීම තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේක එහෙම නොගත්තනම් තේරුණාද? මේක එහෙම නොසලකා නොගත්තනම් එහෙම මඤ්ඤණා කරේ නැත්නම් මොකක්ද නැති වෙන්නේ? භවය කියන එක නැති වෙනවා. තේරුණාද? භවය කියන එක නැති වෙනවා. හොඳයි. මෙන්න මේකට තමයි කියන්නේ මේ සත්‍ය රූපේත් උපාදාන. රූපය හිතාගෙන ඉන්නෙත් මම කියලා. ඊටසේ වේදනාව හිතාගෙන ඉන්නෙත් මම කියලා. ඊටසේ මොකක් හරි සංඥාවක් පහළ වෙනව නම් මොකක් හරි පිළිබඳව මේ මට තමයි මේ සංඥාව පහළ වෙන්නේ. ඒ මම තමයි කියලා ඒක නොදනුවත්මයි එන්නේ. එයා දන්නේ නැහැ හිම එකක් එයාට උපදිනවා කියලා. ඇයි ඒ දන්නේ නැත්තේ? අවිද්‍යාව දිනවනේ. එයා විඤ්ඤාණ සංඛාර විඤ්ඤාණ මේ පංචස්කන්ධයම එයා මම වශයෙන්, මගේ වශයෙන්, ආත්මයේ වශයෙන් අරගෙන තියෙන්නේ. තේරුණාද? ඒකට තමයි කියන්නේ උපාදානස්කන්ධය කියලා. හොඳයි. කතමාචාවසෝ දුක්ඛ සමුදය වාරිය සත්‍යයි. එතකොට මම අපි විස්තර කළේ මොකක් ගැනද? දුක්ඛ ආර්ය සත්‍ය ගැන. තේරුණානේ? අපි දැන් මේ විස්තර වශයෙන් දැක්කුවේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව. ඊට පස්සේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දක්වනවා කතමාචාවුසෝ දුක්ඛ සමුදය වාරිය සත්‍යං යායන් තණ්හා පෝණෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චතා උසෝ දුක්ඛ සමුදය වාරිය සත්‍යං. මේ දුක තියෙනවා නම් ඒකට හේතුවක් තියෙනවනේ. තේරුණා? ඉපදීම මේ කියපු දුක් ටික තියෙනවනේ. ඒ දුක තියෙනවා ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව හැටිය හේතුව මොකක්ද? යෝ තස්සා ඒව තණ්හාය. මොකද්ද? එහි පවතින තෘෂ්ණාව තමයි හේතුව. අශේෂ දැන් දුක තණ්හා පෝණෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී. මේ නැවත පුනර්භවයක් ඇති කරන නන්දිරාග සහගත වූ පුනර්භවය ඇති කරන මේ තෘෂ්ණාව තමයි මොකද්ද? දුකට හේතුව. දැන් අපි ඒක දැනගත්තනේ. දැන් අර සතර ආහාරය දන්නේ නැහැ. ඒක අවිද්‍යාව. එතකොට ඒක නිසා මොකද්ද උපදින්නේ? තණ්හාව. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? ඔක උපාදාන කරනවා. තේරුණානේ? එතකොට తත්‍ර తත්‍රාවේ පුනර්භවයක් ඇති කරන මේ නන්දි රාග සහගත පුනර්භවයක් ඇති කරන මේ තෘෂ්ණාව තමයි දුකට හේතුව. ඒරෝ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ සෙය්‍යති දා මේ තෘෂ්ණාව කොටස් තුනකට බෙදෙනවා. මොන කොහොමද බෙදෙන්නේ? කාම තණ්හා. මේ කාම තණ්හාව නම් තීරෙනවා කට්ටියට. මේ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම, ධම්ම කාම කියන මේ මේ මේව පිළිබඳව ඇති වෙන කාමය, කාම තණ්හාව. ඒවට තියෙනවා ඕනෑකම්, උනන්දු, ඒවා ඔක්කොම කාම තණ්හා ගණයට වැටෙනවා. ධම්ම කන්නා ධම්ම කියන එකක් කිව්වද? ඈ? ධම්ම කියන වචනේ කිව්වද? ඒ ඒ ධර්ම කිව්වේ මෙහෙම. දැන් අපිට මනසට සිතුවිල්ලක් එනවා. නැතුව මේ මේ මේ චතුරාර්ය සත්‍ය නැමෙති ධර්ම නෙවෙයි. හොඳයි. ඊළඟ කාම තණ්හා, භව තණ්හා. ඊට පස්සේ භව තණ්හාව. දැන් අර මේ දැන් මේ පනවගත්තු සත්‍යයටනේ භවයක් තියෙන්නේ. මොනව පනවගත්තු සත්‍යයටද? පංචස්කන්ධේ උපාදාන කරපු කෙනාටනේ මේ භවයක් පැනවෙන්නේ. එතකොට එයාට තියෙන මොන තණ්හාවද? කාම තණ්හාවක් තියෙනවා. ඊපස්සේ එයාට පැනවෙන භව තණ්හාව. තේරුණාද? එතකොට විභව තණ්හාව කියන්නේ මොකද්ද? අහලා තියෙනවද විභව තණ්හාව කියන්නේ? කොහොමද අහලා තියෙන්නේ? අන්න හරි. එයා භවයක් විභව තණ්හාව කියලා කියන්නේ එයා දැන් භව තණ්හාව හට ගන්නවා. විභව තණ්හාව කියලා කියන්නේ දැන් ඒක ඇත්තටම උච්ඡේදවාදය. ඒ කියන්නේ මෙතනින් එහා පැත්තට භවයක් නැහැ කියලා එයා විශ්වාස කරනවා. ඒ කියන්නේ ඉබලෙ නැති භවය කැමැත්තක් ඇති කරගන්නවා. ඔව්, එයා ඒ භවයක් පිළිගන්නේ නැති නිසා එයාට මේ ධර්මයක් අවශ්‍ය කරන්නේ නැහැ. විමුක්තියක් ඕනේ නැහැ නේ. එයා පිළිගන්නේ නැහැ. දැන් උපදින නිසානේ අපිට මේ ප්‍රශ්නේ. දැන් භවයක් සැකසෙනවා. ඒක නිසානේ මේ ප්‍රශ්නේ. ඒතර අපේ අන්න දැන් ඔතන ඉපදෙන හැම සත්ත්වයකටම ඒ තණ්හා වර්ග තුනම අනිවාර්යෙන් තියෙනවා. කාම තණ්හාව, භව තණ්හාව, මේ විභව තණ්හාව. ඒ කියන්නේ දැන් මේ භව විභව තණ්හාව දැන් මේක ධර්මයට වැටෙනකොට ওই තණ්හා තුන නැති වෙනවා මාත්‍ය. නැත්තම් ওই තුنين කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව සමහර වෙලාවට කාම තණ්හාව, භව තණ්හාව තියෙනවා. එයාට විභව තණ්හාව නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා දැන් මතු ආත්මයක් තියෙනවා. එහෙම පිළිගන්නකොට විභව තණ්හාවක් නැහැ නේද? හැබැයි ඒක නැත්නම් මොකද තියෙන්නේ? මතුවා භවයක් පිළිගන්නේ නැත්නම් මොකද තියෙන්නේ? විභවතරණා තියෙන. එහෙම පිළිගන්නේ නැති උදවි ඕන තරම් ඉන්නවා. පුණාපාවයක් නැහැ කියන එක? නැවත ඉපදීම. ඒකක් නැහැ කියලා පිළිගන්නවා කියන්නේ විභවතරණා. විභවතරණා. ඒකත් තණ්හාවක් නේ තමයි. මේක දෘෂ්ටිවා. එකක්. ආ. ඒකට මතු තණ්හා ගැන භවයට තියෙන කැමැතිය මොකද? ඒකත් භව තණ්හා. ඒකත් භව තණ්හා. දැන් මේ කාම තණ්හාවත් භව තණ්හාවත් විභව තණ්හාවත් පැනවෙන්නේ නැහැ අරක නැත්නම් මහත්ය. මොකද්ද? උපාදානස්කන්ධේ නැත්නම්. තේරුණා? ඒක තෙන්දි ඒක තේරුම් ගත්ත කෙනාට මේ තණ්හා තුන අඩුවේ වියනවා. දැන් ඒක දන්නේ නැති කෙනාට කාම තණ්හාව අනිවාර්යයෙන්ම තියෙනවා. එක්කෝ එයාට භව තණ්හාව නැත්නම් විභව තණ්හාව තියෙනවා. විභව තණ්හාව නැත්නම් භව තණ්හාව තියෙනවා. මේ තණ්හා තුනෙන් තොරව සත්‍ය ජීවත් වෙන්නේ නැහැ. එහෙනම් සත්ත්ව පුද්ගල පඤ්ඤාප්තිය තුල ජීවත් වෙන්නේ නැහැ. ඔබ කියන එක තේරුණාද? එක්කෝ එතකොට මෙන්න මේ ආදී වශයෙන් තේරුම් ගන්න ඕන. තේරුණා නේද? නිවනට තණ්හා කිරීමත් විභව තණ්හාව නිවනට තණ්හා කරලා බෑ විනිවන ලබන්න. ලබන්න බෑ ඒක හරියට. නිවන තණ්හා කිරීම ඔව්. විභව තණ්හා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. තණ්හාවෙන් ලැබෙන්නේ කොහොමද? නිවන කියන්නේ දැන් භවයේ දුරු කිරීමනේ. ඒකට තණ්හා කරනවා. නම් ඒකත් විභව තණ්හා ගණයට වැටෙනවා. ඒක තණ්හා. ඒක ලබා ගැනීමක් නෙමෙයි. ඒක සම්කීසි අවස්ථාවකට අවබෝධ කරගන්නවා. ඒක අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක්. ඒක වචනයකින් කියන්නවත් ඒක ඇහැකින් දකින්නවත් එහෙම පුළුවන් එකක් නෙවෙයි. ඒක ප්‍රඥාවටම ගෝචර, විදර්ශනා ප්‍රඥාවටම ගෝචර, විදර්ශනා ඥාණයටම ගෝචර එකක් තමයි නිවන. ඒක අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඉන්ද්‍රිය ඉක්මවා ගිය එක. හොඳයි. එතකොට දැන් මේ තණ්හාවට මේ ඉපදීමට හේතුව මොකද්ද? මොන තණ්හාවද? කාම තණ්හාව, භව තණ්හාව, නිබ්බෝ තණ්හාව. ওই තණ්හා තුනේ තමයි මේ සත්‍ය ජීවත් වෙන්නේ මහත්තයා. වෙන තණ්හා නෑ. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. මේක පැන වෙන්නේම මොකක් නිසාද? අර අරක නොදන්න කම නිසා. මොකක් නොදන්න දුක හදගෙන තණ්හාව. අන්න. අවි අරක දන්නේ නෑ. මොකද්ද? අර පංච උපාදානස්කන්ධය ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. අවබෝධයක් නෑ. හොඳයි. කතමා චෞසු දුක්ඛ නිරෝධ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලිය උදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං. ඊපස්සේ දැන් දුක ගැන කිව්වා, දුකේ හට ගැනීම කිව්වා. දැන් මේ කියන්නේ මොකද්ද? දුකේ නිරෝධය. ජාති ජරා ව්‍යාධි මරණ කියන ශෝක පරිදේව නොමෙති ස්වභාවය ගැන තමයි මම දැන් මේ කියන්නේ. ඒක කොහොමද? හරියටම යෝ තස්සායේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යම් කෙනෙක් ඒ තණ්හේ මොකද්ද? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. මේ තණ්හාව ශේෂයක්වත් නැතිව, මේ අංශු මාත්‍රයක්වත් නැති වෙන්න නිරෝධ කළෝ, දුරු කළෝ. චාගෝ අත්හැරියෝ. මොකද්ද? දැන් දන් දෙන්නේ මොකටද? මොකක් අතාරින්නේ? එළවලු ටික ගිනහල මෙහෙට අතාරින්නේ නෑ. මොකද්ද අතාරින්නේ? තණ්හාව අතාරින්නේ මේ දන් දෙන්නේ. තේරුණාද? අතාරින්න අතාරින්න කියලා කියනවා. ඒනහන මොකද්ද අතාරින්නේ කියලා දන්නේ නැහැ හැබැයි. ඒ කරන්නේ නැතවිල්ලා මොකද්ද කරන්නේ? ආ, දිව්‍ය ලෝකෙ ගියා නම් හොඳයි. දැන් තාවතින්ස ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ කන්ටිර නේද? ඔව්. එතකොට දැන් ඇතැරලාද බදාගෙනද? ඒකනේ. එතකොට මොකක් අතාරින්නද දන් දෙන්නේ? තණ්හාව අතාරින්නේ. ඒ නිසා තමයි දැන් මේ කියන්නේ දන් දෙනකොට මේ කැඩිච්ච එක දෙනවට වැඩිය හොඳ එක දෙන එක තමයි දන් දීම කියන්නේ. තේරුණා? ඒ කියන්නේ තමන් වැඩිපුරම ඇලීම බැඳීම තියෙන දේ දන් දීම තමයි වටිනේ. ඒක තමයි අමාරු. ඔව්. ඒ මොකද දන් දීමේ පරමාර්ථය අත්හැරීම. මොකක් අත්හැරීම? තණ්හාව අත්හැරගන්න. ඒක දැනගෙනම දෙන්න ඕන. තණ්හාව අත්හරින්නයි දන් දෙන්නේ කියන අදහසින්ම දන් දෙන්න ඕන. අද බොහෝ දෙනෙක් දන් දෙනවා බොහොම ගරු කටයුතු ලෙස දන් දෙන. හැබැයි දන්නේ නැහැ මොකටද දන් දෙන්නේ කියලා. තේරුණානේ. ඒ නිසා ඉගෙන ගන්න ඕන අපි දන් දෙන්නේ තණ්හාව අත්හරින්න. ඒ නිසා තමයි අපි කෙනෙකුට දැන් දන් දෙනකොට අපේ සමාජය තුළ නම් මේ මට මේ දානි ලබන්න කියනවා එහෙම නෙවෙයි. තමන් කනවට වැඩිය හොඳින් හදලා දන් දෙනවා. ඇයි? එතකොට අන්න හරි. ඒක තමන් ඒකට විය පහදම් කරනවා. ඒ තණ්හාව දුරු කරන එක ක්‍රමයක්. තේරුණා? ඒ නිසා තණ්හාව කොහොම හරි අපි දැනගන්න ඕනි. මොකද්ද? දන් දෙන්නේ කුමක් පිණිසද? තණ්හාව දුරු කිරීම පිණිස. හොඳයි. පටිනිස්සග්ගෝ නිරපණ්ඩෝ. මොකද්ද? තණ්හාව. මේ හිතට ඇතුල් වෙන තණ්හාව නිරපණ්ඩ ඕන. තේරුණාද? අත්හරින්න ඕන, නිරපණ්ඩ ඕන. මුත්‍ති අනාලයෝ මිදෙන්න ඕන. මොකෙන්ද? තණ්හාවෙන්. අනාලයෝ නොයලී සිටින්න ඕන, නොයලෙන්න ඕන. මොකේද? තණ්හාවෙන්. ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධෝ ආර්ය සත්‍යං. මෙන්න මේකට කියනවා මොකක් කියලා? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියලා කියනවා. තේරුණාද? මොකේ නිරෝධයද? මොකේ නිරෝධයද? ඒක තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. මොකේ නිරෝධයද? තණ්හාව දුරු කිරීම. අංශු මාත්‍රයක් ගන්න නැති වෙන දුරු කරන්න ඕන. චාගෝ මුත්‍ති අනාලියෝ පටිනිස්සග්ගෝ කියන වචන වලින් කියන්නේ ඒක තමයි. හොඳයි. ඊළඟට පොඩි ටිකක් තියෙන්නේ. ඒක ඊට පස්සේ මේ සූත්‍රය ඉවරයි. කතමාචා උසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාහරිය සච්ඡා. අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දාන් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. එතකොට මේ දුක නිරෝධය කියලා කිව්වේ මොකද්ද? තණ්හා නැත් දුරු කිරීමනේ. එතකොට ඒක දුරු කරන්න නම් මොකද්ද තියෙන්නේ? මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහි පළවෙනි මේක තමයි මොකද්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අන්න එතන මම එකක් විතරයි විස්තර කරන්නේ. ඉතුරු ටික මේ කට්ටිය දන්න කාරණා ටිකක් තියෙන්නේ. මෙන්න සම්මා සමාධි කියන එක තමයි වටිනේ. අනිත් අටම වටිනවා. මම කියන්නේ ඒක දැනගන්න ඕන. මොකක්ද? සම්මා දිට්ඨි කියන එක. එතකොට මේකට යන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කතමා චාවුසෝ එහි පළවෙනි මේක තමයි සම්මා දිට්ඨිය. කතමා චාවුසෝ සම්මා දිට්ඨි යංකෝ ආවුසෝ දුක්ඛේ ඥාන. අන්න මොකද්ද? දුකේ ඥානිය තියෙනවා. දුක පිළිබඳව දන්නවා. එතකොට දුක කිව්වේ මොකද්ද අපි? දුක කියලා මෙච්චර වෙලා පැය ගානක් කිව්වේ මොකද්ද? කොමුකද්ද දුක කියලා කිව්වේ? ජාති දුක. ජරා වි දුක්. මේ කියන්නේ මේක දුක නේ. එතකොට ඒක දන්නේ නැහැ. මේ ඒක දන්නවා, දැනගන්නවා. කවුද සම්මාදිට? යංකෝ ආවසෝ දුක්ඛේ ඥානන්ද. එයාට දුක්ඛේ ඥානය තියෙනවා. මේ දුක්ක හැදෙන විදිහ එයා දන්නවා. තේරුණානේ? දුක්ඛ සමුදය ඥානං. දුක ඇතිවීමට හේතුව දන්නවා. දැන් දුක කිව්වේ මොකද්ද අපි? ඉපදීම, දිරායෑම, මරණයට පත්වීම, ශෝක පරිදේව, යමක් කැමති දේන, ඒ ඔක්කොම දුකක් හැටියට අපි කතා කරානේ. ඒකට ඒක එයා දන්නවා. ඒට හේතුනේ මොකද්ද? තණ්හා. එතකොට දුක්ඛ සමුදය ඥාන අන්න ඒකත් දන්නවනේ. දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නිරෝධය කිව්වේ මොකද්ද අපි? තණ්හාව නැති කිරීමනේ. අන්න ඒක එයා ඒක දන්නවා. තණ්හාව නැති කිරීම දන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. දුක්ඛ නිරෝධ කරන්න අවශ්‍ය කරන මාර්ග ඥානිය දන්නවා. තේරුණාද? මෙන්න මේ විදිහට මේ දුක, මේ තණ්හාව දුරු කිරීමෙන් මේ දුක නිරෝධ කරන්න පුළුවන්. මේ සම්මා දිට්ඨියෙන් සම්මා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුක දුරු කරන්න පුළුවන් කියලා දැනගන්න. තේරුණා? මෙන්න මේකට කියන මොකක් කියලාද? සම්මා දිට්ඨිය කියලා. එතන අපි හඳුන්නේ දැනගන්නවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න කියන එක. ඒක ඒක ඔව් දැන් නෑ නෑ ඉස්සෙල්ලා අපි අසා ගන්නවා. ඊට පස්සේදී මොකද කියන්නේ? අහලා දැනගන්නවා. ඊට පස්සේදී ජානතු කියලා කියන්නේ ජානතු පස්සතු. ඉස්සෙල්ලා අහනවා, ශ්‍රවණය කරනවා, ඊට පස්සේ දැනගන්නවා. දැනගන්නවා කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ පස්සතු දකින්න ඕන. අන්න ඒතුළම සාක්ෂාත් කරන්නේ මත. එහෙම තමයි අපි දැන් අවබෝධයට ගන්න ඕන. අහලා දැනගන්නවා කියන්නේ අහලා තේරුම් ගන්නවා කියන එක තුන්වෙනි එකද තේරුම් ගන්නවා? අහලා අහනවා. අහලා අපි දැනගන්නවා. තේරෙනවා. ඔව්. මම තේරුම් ගන්නවා. ඔව්. ඒක දැනුමක් දැනට. ඊට පස්සේ මම මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තුන්වෙනි එක. ඔව්. අන්න ඒක තමයි පස්සතෝ කියලා කියන්නේ. අන්න එතකොට තමයි ඥාණය උපදින්නේ. අන්න ඒක තමයි ඥාණය කියලා කියන්නේ. ඒක දැන් කියන්නේ භාවිතාවෙන් ලැබෙන ඥානය. ඒක වෙනෙහිකින් ලබන්නම බෑ. ඒක අහලා ලබා ගන්නත් බෑ. ඒක භාවිතා කරලම ලබන්න ඕනේ. ඔය භාවිතා කරන්නේ තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්න ඕනේ. ඒක නැතුව බෑ. ඒක නම් අහන්න ඕනේ. ඒක කොහෙන් හරි අහ ගන්න ඕනේ. ඒක කියවලා හරි තමන්ගේ ශ්‍රවණයට ගන්න ඕනේ. නොම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සූත්‍රයේ විස්තර කරනවා. එච්ච ඒක කට්ටිය දන්නවා. ඊළඟට ඒ ටික මම හිතනවා කට්ටියට කියවලා තේරුම් ගන්න පුළුවන් වෙයි, නැත්නම් අපිට වෙලාව මදි වෙනවා. මෙන්න මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තරය ඒ ශ්‍රාවකයන් වහන්සේලාට සිද්ධ කරනවා. දැන් අපි මේක මුලින් ඉඳලා අග දක්වාම අපි අද කරපු සාකච්ඡාව ටිකක් මෙනෙහි කරලා මේ වැඩසටහන නිමා කරමු. අපි කතා කළා ගිය සතියේ මේ අවිද්‍යාව කියලා කිව්වේ මොකක්ද, මේ සත්‍යයක් මේ සත මේ සතර ආහාරය දන්නේ නැත්නම් මේ ඒකට කියන මොකක් කියලාද, අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව ඒ සතර ආහාරය නොදන්න කම නිසා මොකද උපදින්නේ? තණ්හාව උපදිනවා. තණ්හාවේ නිධානය මොකද්ද? නිධානය. තණ්හාවේ නිධානය වේදනාව. වේදනාවේ නිධානය සලායතන. තණ්හාවේ නිධානය මොකද්ද? වේදනාවේ නිධානය මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයේ නිධානය මොකද්ද? ආයතන. ආයතන වල නිධානය මොකද්ද? නාම රූප. නාම රූප වල නිධානය මොකද්ද? විඥාන. විඥානයේ නිධානය මොකද්ද? සංකාර. සංකාරයේ නිධානය මොකද්ද? අවිද්‍යාව. එන්නේ නිසා තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා වෙන්නේ. එතකොට අපි අතනින් ගත්ත අවිද්‍යාවයි සතර ආහාරය නොදන්නාකම අවිද්‍යාව. ඊට පස්සේදී ඒ නිසා ඒ නිසා හටගන්නේ මොකක්ද? තණ්හාව. එතකොට මං අහන්නේ නිධානය නෙවෙයි. මං අහන්නේ ඒ තණ්හාව හේතුවෙන් හටගන්නේ මොකක්ද? උපාදානය. උපාදානය. ඒ කියන්නේ මේ මම මගේ ආත්මය වශයෙන් ගැනීම. එහෙම ගන්න නිසා මොකද්ද පැනවෙන්නේ? භවයක් පැනවෙනවා. ඊට පස්සේ භවය පැනවෙන නිසා ජාති ජරා ව්‍යාධි මරණ ඒක පැනනවා. එතකොට මෙහෙමත් දැනගන්න ඕන. මොකද්ද පටිච්ච සමුප්පාදයේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. මෙන්න මේ ටික බැලුවහම අරකත් හේතුව ඵලය, හේතුව ඵලය එහෙමත් වෙනවා. සමස්තයක් හැටියට ගත්තහම මේ ටික හේතු මොකේටද? භව, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්ම ටිකට හේතු හැටියටත් මේ ටික දැනගන්න ඕන. තේරුණාද කියපු කාරණාව? හොඳයි, එහෙනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ප්‍රශ්න ගැටළු නැහැ නේද? හොඳයි. එහෙනම් බුහුමත්ම සද්ධාවේ මුයැත්තු වැඩ රායකාරී භූමියක් තියෙද්දී පින්නතුනේ මේ දිරණ ශරීරයක් අපි මේ බණ කියන මටත් බනහන ඔයත්තන්ටත් තියෙන දිරණ ශරීරයක්. මේ කන් දෙක මොන මොහොතේ ඇහෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. මේ ඇස් දෙක මොන මොහොතේ නොපෙනියයිද දන්නේ නැහැ. මේ ශරීරයම මොන මොහොතේ මහ පොළොවට කඩන් වැටෙයිද දන්නේ නැහැ. ඒ වගේ අස්තිර වූ ශරීරයක් ඔබ අපි හැමදෙනාටම උරුමයි. ඒ අස්තිර වූ ශරීරයක් වුවත් මේ මනුෂ්‍ය ක්ෂණ සම්පත්තිය පෙර කරන ලද පිනකටම ලද එකක්. ඒ පිනට ලද මනුෂ්‍යකය යහපතෙහි යොදවීමයි වටින්නේ. මේ දිරණ කන් දෙකෙන් සද්ධර්මය ශ්‍රවණය කළා සිතෙහි තැම්පත් කරගෙන මිනිහි කිරීමයි වටින්නේ. මේ සිත ක්ලේශ ධර්මයන්ගෙන් මුදවා ගැනීමමයි වටින්නේ. ඒකට නම් සද්ධර්මයේ උවමනා කරන උපකාරී වෙනවා. ඒ නිසා වැත්තුම් හි දිරණ වෙනසෙන ශරීරයක් ඔබ අපි හැමදිනම ලබාගෙන වැඩ රාජකාරී බොහෝමයක් තිබුණත් ඒවත් පසකින් තියලා අපි බණහන්ට යන්න ඕන, විහාරස්ථානියට යන්න ඕන, ඒ සද්ධර්ම ශ්‍රවණය කරන්ට ඕනා කියන අදහසින් හැම දිනම විහාරස්ථානියට පැමුණුනේ. එහෙම පැමිණිලා අපි බුද්ධ වන්දනා කළා. ඒ වගේම මේ පුද පූජාවන් පූජා කළා. සද්ධාව ගෞරවය ඇති කරගෙන අපි අවබෝධය පිණිස, තර්කය පිණිස නෙවෙයි, අපි අවබෝධය පිණිස අපි ධර්ම කාරණා දැන කියාගත්තා. මේ සර්ව ප්‍රකාරයෙන් සිදු කළේ මේ මොහොතේ ආපු මොහොතේ පටන් මේ මොහොත දක්වාම කුසල් සිතුවිලි ඇති වුණා. මේ සද්ධර්ම ශ්‍රවණයට යන්න ඕනා කියලා හිතපු මේ අවස්ථාවේ පටන් මේ වෙනකම් කුසල් සිතුවිලි පහළ වුණා. මේ සර්ව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ සියලුම කුසල් දහම් අපි දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඒ මේ තෙරක් නොපෙනෙන සංසාර ගමනේ භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් පැමිණෙනකොට මෙන්න මේ ඔබ වගේ මේ සද්ධර්ම ශ්‍රවණය නොකළ නිසා, මේ ජීවිතය තේරුම් නොගත්තු නිසා යම්තාක් ඥාතීන් මේ සාංසාරික දුකෙහි දුක් ඇති ස්ථානවල උප්පත්ති ලබා සිටිනව නම් ඒ සියලු ඥාතීන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සිත, කය, වචනය කියන තුන්දර පහදවාගෙන තුන්දර සංවර කරගෙන සද්ධාව ගෞරවය ඇති කරගෙන මේ ධර්ම ශ්‍රවණය කළා වූ පින් අනුමෝදන් විත්වා අනුමෝදන්ව සසරේ දුකක නංගෙන් අත්මිදිත්වා සැපයකටම පැමිණිත්වා අවසන උතුම් වූ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියන අදහසින් කරුණාවෙන් මෛත්‍රියෙන් සියලූම වර්ග පරම්පරාගත සකල විද ඥාති වර්ගයාට අප කළ පින් බල මහිමයෙන් යහපත සිද්ධ විත්තාගෙන කරුණාව ඇති කරගෙන කළ පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකේ සම්බුද්ධ ශාසනය තියෙන නිසායි, මේ බුදු සසුන තියෙන නිසායි මේ මහානදම් කරන්නෙත්, ඔයත් උසද්ධාවෙන් ගෞරවයෙන් ඇවිදින් බණ දහම් ශ්‍රවණය කරන්නෙත්. ඒ නිසා මේ අසිරිමත් බුද්ධ ශාසනය මේ පිං අනුමෝදන් වන සියලු දෙවිවරු විසින් ආරක්ෂා කරත්වා රැක දෙත්වා. ලෝක සත්‍යයට මෙලෝ පරලෝ දෙලෝ වැඩසලසන, ඒ වගේම නිවනට නිවන් අවබෝධයට මඟ කියන මේ උතුම් බුද්ධ ශාසනය පැවතීමමයි යහපත වෙන්නේ. ඒ නිසා අප සිදු මේ ගෞතම බුදු සසුනේ සිදු කළා වූ පින් සියලු දෙවිවරු, පින් කැමැති දෙවිවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ උතුම් අසිරිමත් බුදු සසුන බොහෝ කාලයක් ලෝක සත්‍යයට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැක දෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරුත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබමු. මේ වැඩ රාජකාරි පසකින් තබලා විහාරස්ථානයට ඇවිදින් සද්ධර්ම ශ්‍රවණය කරලා සාකච්ඡා කරලා මේ සිතුන් හිත ධර්මයට පහදවාගෙන තුනුරුවන් ගුණ වන්දනා කළ මේ සර්ව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ සියලුම කුසලානිසංස ධර්මියෝ කරුණ කොටගෙන ඒ බුදුවරු මේ ලෝකෙහි කල්ප ගානකට සැරයක් පහළ වෙලා මේ ලෝකයේ සත්‍යයා දුකින් මුදවා ගැනීම පිණිස මේ ඉපදීම දුකේ, දිරායෑම දුකේ, මරණයේ දුකේ ආදී වශයෙන් සඳහන් කරමින් එයින් අත්මිදීම සුවය සාන්තිය කියලා යම් බඳු වූ නිවනක් පෙන්වා වදාළද ඒ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්ට අවබෝධ කරන්ට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මිනිස් කයක් දරාගෙන සද්ධාව ගෞරවය ඇති කරගෙන මේ සිදු කළා වූ සද්ධර්ම ශ්‍රවණමය පින උතුම් වූ නිවන් අවබෝධයට පාරමිතාවක්ම විත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් තබමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. මම සුපත්තේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.